සම්පූරිතාපමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං චේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙන්්වා සැනහවත් වාසනාවන්ත පින්නතුනි දහවල් දාණයෙන් පස්සේ යලිත් අපි මේ ධර්ම වැඩසටහන භාවනා වැඩසටහන ආරම්භ කරනවා. මේ වෙලාවේ පළමුවෙන් අපි පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡාව සඳහා වෙන් කරනවා. ඊට පස්සේ අපි තවත් පැයක වගේ කාලයක් සක්මන් භාවනා ඇතුළු ඉරියාපත භාවනාවට වෙන් කරනවා. ඊළඟට ගිලම්පස වනදලා විනාඩි 10ක 15කින් පස්සේ නැවත අපි වැඩසටහන ආරම්භ කරනවා. විදර්ශනා භාවනා පිළිබඳව ආනාපානසති භාවනාව මූලික කරගෙන අප උදෑසන සාකච්ඡා කළා. මේ බුදුදහමේන මූලික කරුණු පිළිබඳව විශේෂයෙන් සීලක පිළිපදලා සමාධි ප්‍රඥා වඩන ආකාරයත් එහිදී අප ඇති කරගත යුතු සම්මාදිටිය පිළිබඳවත් අපේ ශාරීරික මානසික ක්‍රියාවලිය අපි කොහොමද පවත්වා ගන්න ඕනේ කියන කාරණය අප සාකච්ඡා කළා. එහිදී වැදගත්ම දෙයක් තමයි අප මේ දන්න දේ හැකිතාක් දුරට ඒ ගැන සිතේ තියාගෙන කටයුතු කරන්න පුළුවන් නම් තමයි අපට මේ ධම්මගේ ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් කියන්නේ අපේ නිකන් සාමාන්‍ය ප්‍රථම විදියට ඉන්නවා කියලා. අපි සාමාන්‍ය දිනදා සුහඳව මෛත්‍රියෙන් අනිත්‍යයේ සමග වැඩ කරද්දී අපේ ආධ්‍යාත්මික ලෝකයන් ගත කරන්න ඕන. එහෙම නැත්නම් පින්නතුනේ මේක අපේ අහන දේ දැනුමක් විතරයි, අපේ ජීවිතයේ සැබෑර්ථයක් සඳහා යන්නේ නැහැ. අපි අවුරුදු ගාණක් මේ වගේ ඇවිල්ලා ගියත් කෙවලෙට පින්කමක් කළේ හිත පහදවාගෙන යන්න පුළුවන්. නමුත් අපේ ජීවිතවල පරිවර්තනයක් නම් වෙන්නේ නැහැ පින්නතුනේ. අපට සුගතිය ලබන්න පුළුවන්. මේ කරන පින්කම් වලින් ඔබට පරලෝ හොඳ තැනක ඉපදෙන්න පුළුවන්. නමුත් ඒක විතරක් නෙවෙයි අපි මේ බුද්ධ ශාසනයකින් ලබන ප්‍රතිඵලය. ඊට වඩා සුවිශේෂ දෙයක් අප මෙතනින් ලබා ගන්නට ඕන. මොකද සුගතිය ලබනවා කියන එක අබුද්ධෝත්පාද කාලයක වුණත් කෙනෙකුට ලබන්න පුළුවන් දෙයක්. අප මේ කාලේ මනුස්ස ලෝකෙ ඉපදුනේ මේ දර්ශනේ අහන්නට. බුදුදහමේ තියෙන වටිනාම දේ අහලා දැනගෙන අපි ඒක අපේ ජීවිත ප්‍රතිපදාව වඩපත් කරගෙන අපේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න. ඔබ දන්නව ඔබ ගිහියන් හැටියට ඔබ කුඩා කාලේ පටන්ම පාසල් ගිහිපු මුල් කාලේ පටන්ම ඔබේ අම්මා තාත්තා උත්සාහ කරේ ඔබට හොඳම අධ්‍යාපනය ලබා දෙන්න, හොඳම රැකියාව ලබා දෙන්න, හොඳම රටට යවන්න, හොඳම කෙනා විවාහ කරලා දෙන්න, හොඳම වාහනය අරගෙන දෙන්න, හොඳම ගෙදරක් හදලා දෙන්න තමයි ඔබේ අම්මල තාත්තලා කුඩා කාලේ පටන්ම ඔබ ගැන උත්සාහවන්ත උනේ. ඒ නිසා තමයි ඔබ මේ බොහෝ දිග ගමනක් ආවේ. දැන් මේ ප්‍රාන්තය ගත්තොත් ඔබ ඉපදිච්ච රටෙන් සම්පූර්ණ අනිත් පැත්තේ තියෙන රටට මේ ඇවිලින් මුළු දවසක් මහසේ ගත කළ මේ ආවේ ඔබ. ඒ ආවේ ඔබේ ජීවිතේට වටිනාම දේ හොයාගෙන ආවේ. ඔබේ බොහෝ ඉලක්ක වලට ලං වෙච්ච අය. ඒ අතර අපි දක්ෂ වෙන්නට ඕන මේ ධර්මයේ තුලත් ලබන්න පුළුවන් ඉහළම දේ ලබා ගන්න. එහෙම වුණොත් තමයි ඇත්තටම අපේ ජීවිතේ අපේ සැබෑ ප්‍රතිඵලයක් ලබා ගන්න වෙන්නේ. මොකද පින්නොතින අප ලබාගෙන තියෙන මේ සියලුම දේවල් එක මොහොතකින් අපට අහිමි වෙනවා. ඒක ස්පී ගහන මොහොතකින් අපට අපි ලැබපු ඔක්කොම සහතික ටික අවලංගු වෙනවා. අන්තිමට ලැබෙන සහතිකෙන් ජෙට් සර්ටිෆිකේට් එකෙන් අනිත් ඔක්කොම සර්ටිෆිකේට් ටික අවලංගු වෙනවා. එතනින් ඔක්කොම රැකියා ටික අහිමි වෙනවා. අපට තියෙන වල ප්‍රසද්ද සියලක්ම අහිමි වෙනවා. වැඩිදියක් තිය අපේ ගෙදර දරුවෝ ටිකවත් අපේ ගෙදරවත් අපිව තියාගන්නේ. හැකිතාක් ඉක්මනින් අපව ගෙදරින් අයින් කරන්න ඊට පස්සේ බලන්න. ඉතින් එවැනි ජීවිත ගත කරන හැටියට අපි පින්නතුනි අපි ජීවිතයේ වඩාත්ම යථාර්ථයක් කරා යන්නට ඕන. එහෙම නොගියොත් එක හරිම අභාග්‍යයක්. අපි මේ අවුරුදු 60ක 70ක කතාවක් මෙහෙම මේ ජීවිතේ තියෙන පින්නතුනි. ඊට වඩා ලොකු කතාවක් අපේ ජීවිත පිටුපස්සේ තියෙනවා. සසර ආත්මව ගානක ආත්මව සිය ගානක ප්‍රාර්ථනාවක් පුණ්‍ය මහිමයක් ඔබේ ජීවිත පිටුපස්සේ තියෙනවා. අන්නේ බලවේගයේ විසිනුයි ඔබ මනස ලෝක රැගෙන ආවේ. අන්නේ ශක්තිය විසිනුයි ඔබ බුද්ධෝත්පාද කාලයකට එළඹෙලා තියෙන්නේ. ඔබට ළමා දීලා තියෙන්නේ. අන්නේ පින විසින් තමයි ඔබට මේ කල්යාණ මිත්‍රාශ්‍රයයට ළඟා කරලා තියෙන්නේ. ඒ පින විසින් තමයි ඔබ මේ වගේ තැන්වලට යොමු කරලා තියෙන්නේ. ඒක අපට අද නොපෙනුණත් දහම තුලින් ඒක තේරුම් ගන්නට පුළුවන්. අපට කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනකොට ධර්මයේ ගැඹුරින් තේරුම් ගන්නකොට අපට තේරෙනවා අපේ ජීවිතවල මෙන්න මේ තැනට එන්න තමයි මේ සියල්ලක්ම අපේ හේතු සම්පටික සකස් කරගෙන තියෙන්නේ. ඉතින් අන්න එතෙන්දී දහමෙහි සැබෑම පණිවිඩය විශේෂයෙන් ආර්ය සත්‍ය සතර පදනම් කරගත්තෝ. හේතුඵල ධර්ම ගැන අවබෝධය පදනම් කරගත්තෝ. සතර සතිපට්ඨානය පදනම් කරගත්තෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්පූර්ණම අපේ දිවි මඟ සකසා ගන්නට ඕනේ. මේක තමයි අපිට තියෙන සදාතනික රැකවරණයේ පින්නතුනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ කරුණ අටක් උනාට පින්නතුනි අපේ මුළු ජීවිත කතාවම මේක තුළ තියෙනවා. අපිට එක විනාඩි දෙකෙන් මේ කරුණ අට කඩපාඩම් කරගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිව්ව ගම අපි හිතන්නේ බොහොම සරල දෙයක් කියලා. ඒක අපිට එච්චර වටිනකමක් නෑ වගේ. නමුත් පින්නතුනි මේකේ මුළු දහම් මගම මේකේ තියෙනවා. සම්මා දිට්ඨිය කිව්වහම මුළු ප්‍රඥා ස්කන්ධයම තියෙනවා. සම්මා සංකල්පය කිව්වහම අපි ඇති කරගන්නා වූ ගත යුතු මුළු සංකල්ප සමුදායම තියෙනවා. රයිට් ඉන්ටෙන්ෂන් එක. සම්මා වාචාව කිව්වහම බුද්දිස් ෆිලොසොෆි වල ලැන්ග්වේජ් ෆිලොසොෆි එක සම්පූර්ණම කියනවා. සම්මා කර්මන්ත කිව්වහම අපේ ඩිසිප්ලින් එක සම්පූර්ණ විස්තර කරනවා. යහපත් කර්මාන්ත සම්මා ආජීව කිව්වහම අපේ ජීවන ප්‍රතිපදාව සම්පූර්ණම වෙනම රිසර්ච් එකක් කරන්න පුළුවන් මට්ටමේ මේ අධ්‍යයනය සම්මා ආජීවය තුළ තියෙනවා. කොයිතරම්නම් අපි අපේ ආධ්‍යාත්මික ඉලක්කයට හානියක් නොවන විදිහට අපි අපේ රැකී රක්ෂා කළමනාකරණය කරගන්න ඕනද කියන එක. එක දශමයකින්වත් අපි කරන රැකියාව අපේ ආධ්‍යාත්මික ගමන මගට බාධාවක් වෙන්න බෑ පින්නතනි. අපි දැනටත් වඩා කියලා රැකියාවට යනවා අපි. පල්ලෙ රැකියා කරනවා කියන කරේ මේ කියන්නේ. අපි ඉහළම මට්ටමේ රැකියා කරද්දී අපේ සියලුම දේවල් අපේ මේ දෙහැමි දිවි පෙවෙතට ආශිර්වාදයක් කරගන්නවා. ඉන් බැහැරත් කිසි දෙයක් කරන්නේ නැහැ. සම්මා වායාමයේ කියනකොට සම්පූර්ණ එෆර්ට් එක අපේ ඩෙඩිකේෂන් එක සැක්‍රිෆයිස් එක සම්පූර්ණ මේක කියනවා. සම්මා සතිය කිව්වහම අද මුළු ලෝකයක් කතා කරන මයින්ඩ්ෆුල්නස් එක මේක කියනවා. සම්මා සමාධිය කිව්වහම මුළු ಭಾರತ ජන සමාජය වසර දහස් ගණනක් දස දහස් ගණනක් අධ්‍යයනය කරපු සමාධිය ධ්‍යාන අභිඥා විස්තර කරනවා. සම්මා ඥාන සම්මා විමුක්තියෙන් සම්පූර්ණ මේ ගමන මගේ විමුක්ති මාර්ගය ලිබරේෂන් එක ඉමෙන්සිපේෂන් එක එන්ලයිට්මන්ට් එක කියනවා. මේ කරුණ වට දැනගත්තත් පින්නතුනි බටහිර අය යුරෝපීය අය මේ කරුණ වට දැනගත්තට පස්සේ පින්නතුනි දක්වන ගෞරවය ආදරේ ඔබ දැක්කොත් ඔබට පුදුම හිතේ. අද ලෝකයේ ධර්මයේ ගැන කාරණා දෙකක් ලෝක විද්වතුන් සඳහන් කරනවා. එකක් තමයි ධර්මයේ දන්නේ නැති අයට ධම කියා දීම. ඒකයි තමයි හරිම ලේසි දෙයක්. ඊට වඩා අභියෝගයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි උපතින් බෞද්ධය සැබෑ බෞද්ධයන් බවට පත් කරලීම. නැවත බෞද්ධයන් බවට පත් කරලීම. මේක තමයි අමාරුම දේ පින්නතුනේ. ඇයි ඒකට හේතුව අපි මොන ගැඹුරු දෙයක් වටිනා දෙයක් ඇහුවත් අපි හිතන්නේ ඔය අපි දන්න දේම තමයි කියන්නේ. අපට හරිම සරල දෙයක් කියලා. ඇයි අපි කුඩා කාලේ පටන් දහම් පාසල යන කාලේ ඉඳන් මේ ඔක්කොම කටපාඩම් කළා. අපි හිතන්නේ මේ වටෝරු ටිකක් ඉදරේ කියලා. නමුත් පින්නතුනේ මේ හැම දෙයක්ම හරියට මහා සාගරයේ තියෙන රන් රිදී මුතුමැණික් වගේ මේ සත්‍විස් බෝධිපාරිසික ධර්ම කියලා කියන්නේ. මේ හැම ධර්ම කාරණයක්ම ඉස්මතු කළා අපට ලබා දෙන්න බෝධිසත්ව උතුමේ අසංගේ කල්පලක්ෂ ගානක කරපු කැපවීම ඒ ලේ දහදිය මේ බෝධිපාලසික ධර්ම ඇතුළු මේ ධර්ම කාරණා ඇතුළු ගැඹෙලා තියෙනවා. වසර 2500කට අධික කාලයක් වික්ෂුන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් දරපු වෙහෙස මේ හැම දහම් පදයකම පිටුපස්සේ තියෙනවා. ඒ දහම් මග දරාගෙන ඇවිල්ලා අද විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු තේරවාදී රටවල විතරක් නෙවෙයි මහායාන බුදුදහම තියෙන රටවල් වුණත් චීන ඇතුළු රටවල් වසර දහස් ගාණක් ඒ අය මේ සම්ප්‍රදාය රැකගෙන ඉන්න දරපු උත්සාහය. ඒ මාවත්තල දහම් පාඩ ලියලා සේද මාවතේ සිතුවම් සඳහන් කළා. චිත්‍ර වලින් රූප සටහන් වලින් අකුරු වලින් මේ දහම ඒ මිනිසුන්ට පේන සකස් කළා තියෙනවා. එදා අශෝක රජතුමා සෙල්ලිපි වල ගල් ලිපි වල මේව සටහන් කළා මතු පරපුරට ලැබෙන විදිහට මේව ස්ථාපිත කළා තියෙනවා. මේ මතීතියක් අපිට තියෙනවා මේ දහමග ලෝකෙ ඉතුරු කරන්න ඒ දරපු උත්සාහය. ඒ නිසා පින්නතුණු වර්තමානයේ අපි මේ දහමේන කරුණ සම්පූර්ණම අපේ ජීවිතයේ තබන පියවරක් පාසාම අපේ ජීවිතය සෝභමාන කරන ජීවිතේ ලස්සන කරන ජීවිතේ බබලන කාරණාවට පත් වෙනට ඕන. බුදුදහමේන හැම පොඩි කාරණයක්ම පින්නතුණි දානේ ඉඳන් විදර්ශනා භාවනාව අනිත්‍ය සංඥාව ස්කන්ධ පංචකයේ සමුදය බැලීම දක්වා වූ ගමන් මගේ පිළිපදින්න පුළුවන් හැම දහම් කාරණයක්ම ජීවිතයට අදාළ කර ගන්නට ඕන. ඒ හැම කාරණයකින්ම අපේ ජීවිතයේ වටිනාකම් වැඩි කරනවා. මංගල සූත්‍රේන කාරණා කොච්චර ලස්සන කාරණාද බලන්න. අම්මට තාත්තට සලකන එක, දූ පුතුන්ට සංග්‍රහ කරන එක, මේ ආදී කාරණාවලින් ඇවිල්ලා අරිය සත්‍යාන දස්සනම් කියන හරහා ගිහිල්ලා නිබ්බාන සත්‍ය කිරිය අවශ්‍යයි පුට්ටස්ස ලෝක ධම්මේහි කියන කාරණාව දක්වාම යන මේ විසිතුරු ගමන් මග විස්තර කරනවා. මෙත්ත සූත්‍රයේ අපේ පර්සනලිටිය අපේ පෞරුෂය දිනු කරගන්න ක්‍රම සක්කෝ උජෝච සෝජෝච සෝචෝ මුදු අනතිමානි සන්තුස්ස සුබර පින්නතනි ඕනෑම දර්ශනයක ඕනෑම සමාජ විද්‍යාවක මානව විද්‍යාවක උපදේශනයක තියෙන සියලුම ගුණාංග ටික එතික්ස් ටික ඔක්කොම කරණීයමෙත සූත්‍රයේ ගොනු වෙලා තියෙනවා. මේ කර්ණාටික තියෙනවා නම් පිනොතුනේ අපි ඕනෑම තැනක අපිට සදාචාරයෙන් අයි කිසිවකට දෙවෙනි වෙන දෙයක් නෑ. ඒ තරම් ගුණාංග ටිකක් තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම වෙන කර්ණාටික සතර සතිපට්ඨානේ සතර ඍද්ධිපාද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සත්බොජ්ජංග ආරසිංහ මාර්ග මේව සලකන්නේ මහා සාගරයේ තියෙන මිනිමුතු වගේ කියලා. මේ කාරණා වචනයක් වුණාට පේනොත්නේ මේ වචනයක් පිටුපස්සේ තියෙන ආධ්‍යාත්මික සැනසීම මානසික සුවය නිම කරන්න බෑ. මේව සොයාගෙන අත ලෝකෙම අය හොයාගෙන යන කාලයක් එව පුහුණු කරන කාලයක් උපතින් අබෞද්ධය පිනතුනි මේ දහම ඉගෙන ගන්නට මේ දහම පිළිපදින්නට මේ දහම අනිත්‍යයට දෙන්නට දරන උත්සාහය දැක්කොත් ඔබට දැමිට පුදුම හිතේ. විශේෂයෙන් බටහිර අය ජර්මනියේ ප්‍රධාන බටහිර ලෝකයාය යුරෝපයාය මේ සඳහා දරපු උත්සාහයේ ගත වුණු වසර 130 ඇදැමිට ඉංග්‍රීසි අයටත් වඩා ජර්මන් අය සමහර ග්‍රන්ථ පාලි ග්‍රන්ථේ ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන කලින් ඒගොල්ලන් ජර්මන් වලට පරිවර්තනය කළා. ජර්මන් වලින් තමයි ඊට පස්සේ ඉංග්‍රීසි වලට ගියේ. AI කරපු අධ්‍යයන පරිශන පරිවර්තන දරපු උත්සාහය පිනතුනේ මහා පුදුම සාගතය. ඒ නිසා අපි මේ ධර්ම කරුණු වලින් පිනතුනේ එකකට ඉගෙන ගන්නට වන ඒ වගේ මේ දන්න හැම ධර්ම කරුණක්ම පුළුවන් තරම් ජීවිතේ කොතරම් කොතනම හෝ තැනකට අපි සම්බන්ධ කරගන්නට ඕන. ඔබේ ගෙදර ලස්සන ඇඳුම් පැනඳුම් ආභරණ තියෙනවා නම් ඔබ මගුල් ගෙදරකට වගේ තැනකට යනවා නම් ඔබ අඳින්න පුළුවන් වටිනාම දේවල් ටික අඳිනව පළඳිනව නේද? ඒක තමයි සාමාන්‍ය දේ ඒවා අපි තියාගෙන ඉනේවට. අන්න ඒ වගේ තමයි වෙනතුනි අපි දැන මේ ගුණාංග ටික බුදුදහමෙන් අපට හඳුන්වා දෙන මේ උතුම් ගුණධම් ටික බෝධිපාලසික ධර්ම ටික මේ දර්ශනය ප්‍රඥාව මේ කරුණු අපේ ජීවිතේ හැම තැනකටම සම්බන්ධ කරගන්නට ඕන. ඒ ටික දරාගෙන තමයි අපි හැම පියවරක්ම යන්නට ඕන. ඒ ටික සිතින් සිතමින් තමයි අපි හැම හුස්මක්ම ගන්න ඕන. ඒ ටික හිතින් දරාගෙන තමයි සතර ඉරියව්වේ හැම ඉරියව්වක්ම පවත්වන්නට ඕන. ඒ ටික දරාගෙන තමයි අපි උදෑසන අවදිවෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම අපේ දෛනික ජීවිතයේ සම්පූර්ණයෙන්ම මේ ධර්ම කරුණ වලින් අලංකාර කරගෙන තමයි අපේ ජීවිතය අපි පවත්වා ගන්නට ඕන. ඒකේ සැනසීම පිණිසුනේ මේ මොහොතේ තියෙන්නේ. සෝ සතෝ වාස සති කෙනෙක්ගෙන් පටන් අරන් අනිච්ඡානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී දක්වා මේ ධර්මින කරුණ හුස්මත් එක්ක එකට සම්බන්ධ කරගන්නට ඕන පිණිසුනේ. මෙතෙන්ට එනකම් අපි මේක දිනු කරන්න ඕන. පරිසම්පාදයේ තේරුම් අරගෙන ආරසනික මාර්ගයේ මේ කරුණ ඔස්සේ අපි යනකොට සතිපට්ඨානය සම්පූර්ණ කරනකොට මහා සතිපට්ඨාන සූත්‍රයේ පින්තුනහල තියෙනවනේ. අපි කරන හැම කටයුත්තක්ම සතිමත්ව කරන්නට ඕන. ඇවිදින එකේ ඉඳන් හුස්ම ගැනීම දක්වා අතර පරාසය තුළ සියලුම දේවල් එකට මේ දහම මුසු වෙන්නට ඕන. අනේ වුණොත් තමයි ඇත්තටම අපට සැබෑ ලෙසම අපේ ජීවිතයේ වෙනසක් අපට දැක ගන්න පුළුවන්කම තියෙනවා. අනේ ඒ තුලින් තමයි අප ලැබෙන නියම සැනසීමට අපට පත්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහා අප ඊටාම නුවණින් අප්‍රමාදීව වැඩ කරන්න ඕන පිනතුණි. මේ තියෙන පහසුකම් ටික, මේ තියෙන විවේකය, මේ තියෙන නිරෝගී භාවය හැමදාම නැහැ පිනතුණි. අද අපි මෙහෙම වාඩි වෙලා හිටියට හෙට මේ වෙලාව වෙන විට අපි ඇඳක සීනවත් දිහා බලාගෙන ජීවිතය ඉතුරු කාලයම ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. අද අපි මෙහෙම හිටියට හෙට අපේ ළඟම ඥාතිවරයාගේ ලෙඩක් හින්දා අපිට මුළු ජීවිත කාලෙම එයා ළඟ ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. අද අපට තියෙන දේපළ ටික ගෙදර යනකොට සියල්ලක් මහිම වෙලා තියෙන්න පුළුවන්. හෙට මේ වෙලාව වෙන විට අපේ net දෙක සදාටම පියවෙලා තියෙන පුළුවන්. අනේ වෙන ජීවිත අභියෝග මැදේ අද මේ අපි ගත කරන්නේ. ලැබෙච්ච මේ මොහොත තමයි ජීවිතේ වටිනාම මොහොත කියලා හිතන්න. හැමදාම අවදි වෙනකොට හිතන්න අද දවස තමයි මගේ ජීවිතේ ඉතුරු වෙලා තියෙන දවස් වලින් වටිනාම දවස කියලා. හොඳම දවස කියලා හිතන්න. අද වෙන විට ඔබ ජීවිත කාලයේ පුරාම ලබාගත්තු සියලුම දැනුම් සම්භාරය උකහාගෙන ඔබ ඉන්නේ. ධනෙ උපයාගෙන ඉන්නේ. ඒ වගේම හෙට වෙන විට ඒක පොඩ්ඩක් හරි අඩු වෙනවා. වයස අඩු වෙනවා. හැම දෙකෙම අඩු වෙනවා. ඒ නිසා හැමදාම උදෑසන අවදිුනහම හිතන්න අද දවස තමයි මගේ ජීවිතයේ වටිනාම දවස, වැදගත්ම දවස, හොඳම දවස කියලා. අනේ දවස උපරිම ලෙස ඔබ දහම තුල ගත කරන්න. භාගතුන් වහන්සේ දේශනා කරනවා යෝජේවස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. දහම නොදක වසර 100ක් ජීවත් වෙනට වඩා මේ දහම දැකලා හේතුඵල දහම ස්කන්ධ පංචකයේ සමුදය වේ දැකීමෙන් එක දවසක් ගත කරන ජීවිතය උතුම් කියලා දේශනා කළා. මේක අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා වඳින්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි නෙවෙයි. දහම දකිමින් නිසිසේ හරි නියම විදියටම දහම දකිමින් එක දවසක් ගත කරනවා නම් අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා වගේ. පිනොතිල මෙන්න මෙතෙන්දී නියම දහම ශ්‍රවණය කිරීමත්, ඒ දහම ඊටාම ඉහළ තැනින් තේරුම් ගැනීමත්, ඒ දහමට තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වය ලබා දීමත් තමයි වැදගත්. ඒ ප්‍රමුඛත්වය ලබා දෙන්නේ කොහොමද? ඒ ප්‍රමුඛත්වය ලබා දෙන නම් ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕන. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන වචනේ බුදුදහම විතරක් කියන දෙයක් නෙවෙයි පිනතුනි. භාගතුන් වහන්සේ බුදුනාට පස්සේ සඳහන් කරනවා උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී බුදු වෙන කලින්ම උන්වහන්සේට ශ්‍රද්ධාව තිබුණා කියලා. ආලාර කාලාමට ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා කියලා සඳහන් කළා. උදකරම පුත්‍ර ශ්‍රද්ධාව තිබුණා මට ශ්‍රද්ධාව තිබුණා කියලා භාගතුන් වහන්සේ පස්සේ කාලේ සඳහන් කරනවා මේ බුදු වෙන කලින්. එහෙනම් පේනුදුනේ මේ මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ අපේ දැනුමට අනුව අද දවසේ අපේ ජීවිතයේ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්නට තියෙන ක්‍රමයේ පිළිබඳව තමන්ට තියෙන විශ්වාසය. අන්නේ විශ්වාසයට අනුව තමයි අද දවසේ අපි ජීවත් වෙන්නේ. අන්නේ විශ්වාසයට අනුව තමයි අපි අද දවසේ වැඩිපුරම කාලය කැප කරන්නේ. අද දවසේ ඔබ හිතනවා නම් අධ්‍යාපනයේ තමයි ජීවිතයේ ඉහළම පරමාර්ථය කියලා ඔබ ඒකට තමයි අද වැඩිපුරම කාලයක් කැප කරන්නේ. අද දවසේ ඔබ හිතනවා නම් රැකියාවට වැඩිපුරම පැය ගාණක් වැඩ කරන්න කියලා ඒ උපරිම ධනෙ ලබන තමයි අද දවසේ වැඩ කරන්නේ. අද දවසේ ඔබ හිතනවා නම් ඔබේ රූපය ගැන හිතේ තියෙන එක තමයි ඉහළම සතුට කියලා කණ්ණාඩියේ ළඟටම වෙලා වාඩි වෙලා පුඩුවක තියාගෙන ඉන්නේ. අද දවසේ ඔබ හිතනවා නම් දරුවා වෙනුවෙන් කරන කැපවීම තමයි ඉහළම සතුට කියලා ඒකට තමයි වැඩිපුරම කැප වෙන්නේ ඒකට තමයි වැඩිපුරම ඔබ හිතන්නේ. හැබැයි මෙතනදි වැදගත් කාරණයක් තියෙනවා. ඔබ කරන්නේ මොකද්ද කියන එක නෙවෙයි. ඔබ දවසට වැඩිපුර හිතන්නේ මොකද්ද කියන කාරණා. ඇතැම් විට ඔබ දරුවගේ වැඩ කරමින් ඉන්න පුළුවන්. රැකියාවේ පැය 8ක් 10ක් 12ක් වැඩ කරමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ධර්ම කරුණු මෙනෙහි කිරීමෙන් නම් ඉන්නේ ඔබ ජීවත් වෙන වැඩිපුර විශ්වාසය තලින්නේ ධර්මය ගැන. එතකොට මෙන්න මෙතෙන් තමයි ශ්‍රද්ධාව කියන්නේ ධර්ම ශ්‍රවණය කර පමණට අපි දන්නවා. එහෙනම් ජීවිතේ වඩාම ප්‍රමුඛත්වය දෙන්න තියෙන වෙලාව මොකටද කියලා. සාමාන්‍ය දාණයෙන් පටන් අරගෙන සීලෙන් අර්ථවත් වෙලා සමත භාවනාවෙන් ධානාංග උපදවාගෙන විදර්ශනා භාවනාවෙන් දුක පිළිබඳ අවබෝධයෙන් හේතුඵල ධර්ම ගැන අවබෝධයෙන් මේ ආරසංගික මාර්ගයේ අංග ටික එක ලයින් එකකට එන විදිහට කොච්චර අපට දවසකට කාලයක් කැප කරන්න පුළුවන්ද? ඊටාම කෙටියෙන් කියනවා නම් දවසට සමත විපස්සනා සඳහා කොච්චර කාලයක් කැප කරන්න පුළුවන්ද? කොච්චර දවසකට කැප ගන්නවද? අවසාන වශයෙන් ගත්තොත් බුදුහාමර දේශනා කරනවා පෘථං ජන කෙනාට සේක වෙන්නත් සේක කෙනාට අසේක වෙන්නත් මාර්ගඵල ලබන්න මාර්ගඵල ලැබපු කෙනා අසේක වෙන්න රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත් රහතන් වහන්සේ පිරිනිවන තෙක් දිටගම සුඛ විහරණ වාසය කිරීමටත් මම එකම දේශනාවයි කරන්න එකම අනුශාසනාවක් කරන්න කියලා. මොකද ඒ තමයි මේ රූප වේදනා ආදි ස්කන්ධ පංචකය දැනගන්න එක, ඒකේ සමුදය දැනගන්න එක, ඒකේ Nirodha දැනගන්න එක, ඒක Nirodha කරන මාර්ගය දැනගන්න එක. ඒ ස්කන්ධ පංචකයේ ආස්වාදය ආදීනවය නිස්සරණය දැනගන්න එක කියන අවසාන වශයෙන් ගත්තොත් පිනතුනි ප්‍රඥාවෙන් කොච්චර ඉහළ කලයක ඉන්නවද කියන කාරණය. වඩා මිහිල මට්ටමේ කියනවා නම් ස්කන්ධ පංචකයේ මේ වෙලාවේ ස්කන්ධ පංචකය ඇසුරු කරමින් අපි දුක්ඛ සත්‍ය තුලට අවධානය යොමු කරලා දෙන්නේ, දුක්ඛ සමුදය සත්‍ය තුල සකලකේ දෙන්නේ, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරමින් දෙන්නේ, දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගයේහි කොච්චරනම් ස්ථාවරව ඉහළම තැනකින් ඉනවාද කියන කාරණේ. එනිසා බුදුහමන දේශනා කළේ මහණෙනි මම අතීතයේ දැනුත් කාරණා දෙකක් විතරයි දේශනා කරන්නේ. දුකත් දුකේ නිදහසම අතීතයයි කියලා. ඉතම තේරෙන භාෂාවෙන් කියනවා නම් අපි මේ මොහොත ගත කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ සර්කල් එකේ රවුමට කරකවෙනවාද? මේ සර්කල් එකෙන් මිදෙන්න වැඩක් කරමින් ඉන්නේ. අවිද්‍යායත්වේ වාසය සිවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මෙන්න මේ ගමන් මග අනිත් පැත්තට හරවන තැන දාපි ඉන්නේ කියලා එක ගැන තමන් අවබෝධයක් ලබා ගැනීම. පින්නතුනි වෙනත් විදිහකින් කියනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කළ අප සිදු කරන කුසල අකුසල ක්‍රියාවන් කොටස් හතරකට බෙදලා තියෙනවා. අත්ති බිකවේ කම්මං කර්ම තියෙනවා, කළු විපාක ගැන දෙන කළු කර්ම තියෙනවා. සුඛං සුඛ විපාකං, සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. ඒ වගේම කන්න සුඛං කන්න සුඛ විපාකං, කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. ඒ වගේම කළුත් නොවන සුදුත් නොවන මේ කර්මයේ ක්ෂය කරන කර්ම තියෙනවා. මෙන්න මේ හතරෙන් මොන තැනද මේ වෙලාවේ සමා ක්‍රියාත්මක වෙන්නේ කියලා මෙන්න මේ ස්ථානය ගැන තියෙන අවබෝධය. මෙන්න මේක තමයි පින්නතුනි අපි ලබන්න ඕන අවබෝධය. සමරියයි මේ කිව්වේ සාරාංශය. හොඳයි, අපිට දැන් තියෙනවා නම් අද උදේ පටන් සාකච්ඡා කරපො කරුණවලිනොත් ඔබට පොදුවේ ධර්මයේ ගැන තියෙන ගැටලු තියෙනවා නම් දැන් අහන අවස්ථාව තියෙනවා. දහම් ගැටලු විමසන තියෙන අවස්ථාව. අත උස්සලා අහන්න පුළුවන් මනසින්ට. මේ ඇත්තන ප්‍රශ්න නැහැ කියලා හිතෙනවා නම් මට තියෙන ප්‍රශ්න මෙයාගෙන් අහන්න. කියන්නේ මෙයා ඔක්කොම දැන් දන්නවනේ එහෙනම් හොඳට. ඒ නිසා මටත් ධර්මයේ ගැටලු ටිකක් තියෙන විමස ගන්න. ඒ නිසා යයි. ඒ ටික මෙයාගෙන් අහලා දැනගන්න පුළුවන්. ආනන්ද මහත්තයා, ආව ජයන්ත මහත්තයා. හොඳයි, බොහොම හොඳ ප්‍රශ්නයක්. මම ඒක ඉස්සර කරන්නනේ. හොඳයි, වෙනත් ප්‍රශ්න තියෙනවා. අපේ ආනන්ද මහත්තයාගේ සහෝදරය මේ ඕස්ට්‍රේලියාවෙන් නම් ඇවිල්ලා බලන්න මේ වැඩසටහන එක්කගෙන ඇවිල්ලා. හැබැයි කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ ඒක මේ අතේ සමහර දායකයන් ඉන්නවා. තමගේ අම්මා තාත්තා දෙමව්පිය මේ එකන හැවිලා තියෙනවා. ඕන ඥාතින සලකන ක්‍රමේ අපි බොහෝ විට ඇවිල්ලා කන්න බොන ටිකක් දීලා දැන් පෙන්නලා යවනෝ නේද? පොහේ කිට්ටු වෙනවා නම් කලින්ම කියලෙන්න සුදුරෙදි තරන් යන සිල්ගන ලේසි වෙලා කියලා. ආනන්ද මහත්තයා නම් එහෙම තමයි කියන්නේ ඥාතින. ආනන්ද මහත්තයා ළඟට යනකොටත් එහෙමයි සිල්ගන බලාගෙන තැනකට. ආ ඒක තමයි. දිනනෝනාගේ සුන්දරතුරු දීලා අක්‍රම. ආ ඒක තමයි. හොඳයි. වෙනත් ප්‍රශ්න තියෙනවද? අපි මේ ප්‍රශ්නේ වැදගත් එකක් ඒක. අපි කලින් විස්තරක් ඔබ සාකච්ඡා කළා දින නමුත් අදත් අපි ආයෙ සාකච්ඡා කරන හොඳම ප්‍රශ්නයක් ඒක. සම්පූර්ණ සඳහන් කරන සමත පූර්වංගම විදර්ශනාව, විදර්ශනා පූර්වංගම සමතය ඊළඟට යුගනන්ත අන්තිම ශ්‍රාවක තවකට පළවෙනි සද්දාට ඇවිල්ලා උද්දච්ච විග්‍රහිත මානසං කියන එක. උද්දච්ච කියන්නේ හිතේ විසිරුණු ගතිය. ඒ විසිරුණු ගතියත් තිමිච්ච අපි මන භාවනා කරමින් ධර්මය පුහුණු කරමින් ඉන්නවා. හිතේ විසිරුණු ගතියත් එක හැබැයි ඉන්නේ. එහෙම හිටපු වෙලාවකාර විසිරුණු ගතිය නැති වෙලා එක විටම හිත තැම්පත් වෙලා ඒත් එකම ධර්ම අවබෝධ වෙන අවස්ථාව. දෙකම අනිවාර්යයෙන් එකට යනවා මේ වෙලාවේදී. නමුත් ඒකට මේ නම තමයි දාලා තියෙන්නේ. මොකද ඒකේ මූලික බේස්මන්ට් එක මේක. කියන්නේ අපි නිතරම හිත එහෙම යනවා කලබ විශේෂයෙන් විතරක වැඩියට මේක වෙන්නේ. දැන් ආනන්ද හඳුරන්නත් ඒකයි වුණේ. ආනන්ද හුඟා ධර්ම කරුණු දැනගෙනනේ හිටියේ. නමුත් රහත් වෙන ප්‍රමාද වුණා. එතකොට විතරක වැඩි වෙනවා. එහෙම ඉඳල ශනික වේක පාර ඔක්කොම ක්ලියර් වෙලා අවබෝධය ලබන වෙලාව කෙනවා. අන්න ඒකට මේ කියන්නේ. ආනන්ද හඳුරන්න ගන්න පුළුවන්. ඒකට නිකන් එන්න බෑ. අඛණ්ඩවම ධර්මය තුළම ඉන්නවනේ. මේක විමස විමසම ඉන්නකොට එකපාරම අර ටික ඔක්කොම තමගේ වැරදි අදහස් ටික අයින් වෙලා එක පොයින්ට් එකකින් එතැමට සම්පූර්ණ ඔක්කොම ක්ලියර් වෙනවා. ඕ ඇත්තෙන්ම භවංග භවංග භවංග චලන භවංග උපච්ඡේද කියන අවස්ථා කීපයක් යනවා. ඒ කියන්නේ අපේ යටිසිත සියන අවස්ථාව නිදිගත්තු අවස්ථාව ඒක සක්‍රිය වෙලා තමයි අපි අරමුණකට යන්නේ. ගිහිල්ලා අරමුණේ කාර්ය ටික කරලා ඉවරලා නැවත භවංගෙට එනවා අපි. ජීවිතේම අපි යන්නේ මේත් එක. හැබැයි භවංගය කියලා ස්ථිරම එකක් නෑ. ඒකත් අර අපි එළියට හැරලා ලබන අධ්‍යක්ෂම ටිකෙන් කාරණයක් එකතු වෙනවා මේකට. භවංගය කියලා කියන්නේ අපි භවයට අංගයක් වෙච්ච කාරණය. අපි ඉපදෙනකොට අපේ ජීවිතේ යන්න ඕන විදිය තීරණයක් වෙලා තියෙනවා. හැබැයි ඒක නොවෙනස් වෙන නියම ධර්මයක් විදියට නෙවෙයි, අපේ ජීවිතේ යන්න ඕන ආකාරයේ. මිනිස්සෙක් නම් මිනිස්සෙක් විදියට කොහොමද, පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක් විදියට යන්නේ කොහොමද, ගෑනු කෙනෙක් නම් ගෑනු කෙනෙක් විදියට කොහොමද, මේ ආදී කරුණ වලට අපේ හිතේ යටින් යන ස්වභාවය තමයි භවංග සිත කියලා කියන්නේ. හැම වෙලාවෙම මේ භවංග සිත ඉහළට ඇවිල්ලා තමයි, ඒක නිරුද්ධ වෙලා තමයි අපිට සාමාන්‍ය ලෝකේ ගැන අවබෝධයක් එන චක්කු විඥානයේදී පහළ වෙන්නේ. පහළල ඒ කාර්යය සිද්ධ කලිවරෙලා ජවංගාදී ගිහිල්ලා නැවත අර භවංග මට්ටමට එනවා. ශාරීරික වයසට යන එකටත් ඒක තීරණය වෙනවා. හැබැයි මේක සම්පූර්ණ මානසික මට්ටම තමයි මේක. මේක සම්පූර්ණයෙන්ම අපේ මානසික ක්‍රියාකාරීත්වය තමයි මේ තියෙන්නේ. ඒ මානසික ක්‍රියාකාරීත්වය අපේ ශරීරයට බලපෑමක් වෙනවා. හැබැයි භවංගයේ තුලින් භවංගයේ අපේ ඒක එළියට ඇවිලේ කරන ක්‍රියාකාරීත්වය විඥානීය ප්‍රඥාවට එකතු කරලා ඒ ලබන ආධ්‍යාත්මිකමත් එක්ක අපට සම්පූර්ණයෙන්ම අජර අමර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ජරා මරණ දෙක සම්පූර්ණම තියෙන අවිද්‍යාවත් එක. අවිද්‍යාව කියන්නේ අපට ඇහැට රූපයක් පේනකොටම මේ බාහිරට දාන ගතිය. බාහිර රූපයට පනවන ගතිය. අන්නේ බාහිර රූපයෙන් බැසගත්තොත් තමයි අපි ජරා මරණ අත්විඳින්නේ. යම්කිසි කෙනෙක් මේ අවබෝධය ලබාගෙන සම්පූර්ණම රූපේනොත් සිත සහ සිතුවිලි කියන අන්ද දෙකෙනොත් නිදහස් වුණොත් එදාට ඔහු ඒ මොහොතේම ජරා මරණ නිරුද්ධ කළා. ඔහු ජරා මරණ නිරුද්ධ කරන්නේ මරණ මොහොතට කලින්. ආසවකේ ඥානෙ ලබන මොහොතේම ජරා මරණ නිරුද්ධ කලින්. එතනින් තමයි තීරණය වෙන්නේ අපි ජරා මරණ වලට තවදුරටත් යනවද, ඒක නිරුද්ධ කරනවද කියන කාරණය. භවංගයේ ඒක තීරණය කරන්නේ නැහැ ඇත්තටම. ඒක තීරණය කරන්නේ අපි අවිද්‍යාව. අවිද්‍යාව සම්පූර්ණ දුරු කරා නම් එදාට අපි මහලවීම ලැඩවීම දුරු කළ තියෙනවා. මහලවීම ලැඩවීම මරණ කියන ධර්මතාවය තියෙනවා. හැබැයි ඒකෙන් වෙන මානසික දුක් පීඩා ටික අපේ ලෝකෙට එන්නේ නැහැ. ඇයි ඒකට හේතුව අපි ආසාවක ඥාන ලැබීමත් එක්කම අපි සතර ආහාරයම දුරු කළේ ඉන්නේ. අපි සාමාන්‍ය ගන්න කබලින්කාර ආහාරය දුරු කළේ තියෙන්නේ. පස්සාහාරය දුරුකල තියෙන්නේ, විඤ්ඤාණාහාරය දුරුකල තියෙන්නේ, මනෝ සංචේතනාහාරය දුරුකල තියෙන්නේ. ඒ කියන්නේ කබලින්කාරහාරය අපි අනුභව කරනවා. අනුභව කළාට ඒ රූපය තුල බැසගෙන නෙමෙයි අපි කරන්නේ, රස විඳිනකොටම දන්නෝ රූපයෙන් තමයි නිදහසලා ඉන්නේ කියලා. අපට වේදනාවක් දැනෙනවා. වේදනාවක් දැනුනට අපි අර අතීතයේ නිරුද්ධ වෙච්ච වේදනාවට අවිද්‍යාවෙන් බැසගන්නේ නැහැ. අපි නිරෝධේ වේදනාව වේදනා නිරෝධේ සාක්ෂාත් කරගන්නේ. එනිසා ස්පර්ශ ආහාරයත් නිරුද්ධ කළින් අපි. විඥාන ආහාරය දැන් අපේ චක්කු විඥාන, සෝති විඥාන ආදී අර නිරුද්ධ වෙච්ච අතීත විඥාන තුල අපේ හිත දැන් බැසගෙන තියෙන්නේ. ඇසෙන් දැකපු රූපත් එක්ක අපි තාම ඉන්නේ එකයි. කනෙන් අහපු ශබ්දත් එක්ක ඉන්නේ එකයි. අපේ ආසවක් ඥානෙ ලබා ගැනීමදී විඥාන ආහාරයනොත් අපි නිදහසලින්. අතීත විඥානයට නැවත අවිද්‍යාව යන්නේ නැහැ. හැබැයි අපට අතීත ඕන දෙයක් සිහි කරන්න පුළුවන් සතියෙන් සම්පජාණයෙන්. අවිද්‍යාව සංගත අපි මුග ගන්නෑ. මනෝ සංචේතන ආහාර අපි කර්ම රැස් කරන්නේ නැහැ. එතෙන්දී අපි කළු කර්මත් සුදු කර්මත් දෙකම දුරු කළා පේන්නේ. අපි ඉන්නේ ඒ කර්මශේ කිරීමේ මාවතේ අපි ඉන්නේ. බාහිරට අපි යන්නේ නැහැ. අභ්‍යන්තර නිරෝධය සාක්ෂාත් කරගන්නේ. හොඳයි අපි ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. ඉතාම වැදගත්. හැම දිනාටම මේක වැදගත්. ආරසිංහ මාර්ගය ගැන ආරසිංහ මාර්ගයේ ප්‍රධාන කාරණය තමයි සම්මාදිට්ඨිය කියන කාරණය. සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. ඒක මහාචාර්යගේ සූත්‍රය අනුව කොටස් දෙකකට බෙදෙනවා. මජ්ක්‍ධිම නිකායේ මහාචාර්යගේ සූත්‍රය දැක්වෙනවා සම්මාදිට්ඨියෙන් පහන් දෙකේ දොයම් අදාමේ. මහණෙනි මම සම්මාදිට්ඨිය කොටස් දෙකකින් දේශනා කරනවා. අතිබිකේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදිවේපක්කා. සාසර වූ පුණ්‍ය විපාක ගැන දෙන උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ කියන්නේ හොඳ කර්ම කරොත් හොඳ විපාක ලබා දෙනවා, නරක කර්ම කරොත් නරක විපාක ලබා දෙනවා කියලා මේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන මේ කර්ම චක්‍රයේ තුල ඉඳලා කරන කුසල අකුසල කර්ම පිළිබඳව දැනුමක් ඇති වෙනවා. හිත පිරිසිදුව තියාගෙන හොඳ කර්ම කරුවොත් හොඳ විපාක ලැබෙනවා. හිත පිරිසිදු වෙලා හිටියොත් නරක විපාක ලැබෙනවා කියන විශ්වාසය අවබෝධයට කියනවා මේ කම්මසකතා සම්මාදිට්ඨිය ශාස්ත්‍ර වූ පුණ්‍ය භාගිය වූ උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨිය කියලා. මේ සම්මාදිට්ඨිය ලැබුණු පමණට ඊට අනුගත වූ සම්මා සංකප්පයට යනවා. ඒ මට්ටමට අපි නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප වලට යනවා. නෙක්ඛම් සංකප්ප කියලා කියන්නේ මේ පංච ඉන්ද්‍රියන්ගේ ලබන ආස්වාදයෙන් ටිකෙන් ටික ඉවත් වෙන යනවා. මේ කම්මසකතා සම්මාදීටි ලබන දැනුමේ උපරිමය තමයි අපේ හිතේ නීවරණ යටපත් කරලා ධ්‍යාන මට්ටමට හිත ඔසවා තියෙනවා. ඊට අනුගත විදියට ඔක්කොම අංග ටික දිනු වෙනවා. ඊට අදාළ විදියට සම්මා සංකල්පය දිනු වෙනවා, රයිට් ඉන්ටෙන්ෂන් එක. ඊට අනුගත විදියට සම්මා වාචාව සකස් වෙනවා. ඊට අදාළ විදියට සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමයේ යහපත් උත්සාහය, සම්මා සතිය, සම්මා සමාධිය. මේ දැනුම තිබ්බ පමණට අපේ ඉහළම විශ්වාසය තියෙන්නේ පංච නීවරණ දුරු කරලා ධානාංග වලට ළඟා වෙන්න. කිසියම් සමත කමඨහනක් පාවිච්චි කරලා අපි නීවරණ යටපත් කරන මට්ටමට නැත්තම් විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාදී මේ ධානාංග ටිකෙන් ටික ලබන විදියට අපේ හිත ඒ පැත්තට යොමු කරනවා. ඒක නිකන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ සීලය ඉහළම මට්ටමට තියාගන්න ඕන. මේ මට්ටමේදී. මෙතෙන්දී ලෝකෝත්තර දර්ශනයක් නැහැ. මේ මට්ටමයි සම්මාදිටි ලබා ගන්න බෞද්ධයන් විතරක් නෙවෙයි එදා බාහිර ජන සමාජයේහි අයටත් පුළුවන් වුණා. ධ්‍යාන අවිඥා ලබාගත්තු සමහර අය මේ සම්මාදිටියෙන් ඒකට යන්න පුළුවන් උපරිමයට ගියා. රූපාංචර ධ්‍යාන විතරක් නෙවෙයි. ආකාස අනංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන මේ ධ්‍යාන මට්ටමට මේගොල්ලන් හිත දිනු කළා. අවිඥාත් ලබා ගත්තා. විශේෂ ඊරිදි මලාගියත් ලබා ගත්තා. මේකේ තියෙන උපරිම ප්‍රතිඵලය තමයි එක්ක නැවත මනුස්ස ලෝකෙට එන්න පුළුවන් සුගතියකට, එක්ක රූපාංචර බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්, එක්ක දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්, එක අරූපාවචර බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. වැඩිම වුණොත් නේව සංඥා නාසංඥා යන්න පුළුවන්. වයස, ආයුෂ, මහා කල්ප 84,000ක්. දිගටම බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ 2ක් විතර පහළ වෙන කාලයක්. අතිශය දීර්ඝ කාලයක්. එතකොට මෙන්න මේ සමාජයට තමයි බුදුරජාණන් වහන්සේ පහළුනේ. දැන් මේක සම්මාදිට්ඨිය ඇතුළු අංගවල පළවෙනි පියවර තමයි මේක. සමහර අය දා බාහිර ජන සමාජ අනිත් ආගම්වල හිතුවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාරණේ මේ කියලා. එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් වෙනත් ආශ්‍රමයකට ගියා. ගිහිපු වෙලාවේදී අය අර ශ්‍රාවකයන් වහන්සේලා බොහොම ගෞරවයෙන් පිළි අරගෙන ශ්‍රාවකයන් පිළිගන්නකොට අමුතු කතාවක් කියනවා. වෙනත් ආශ්‍රමයකට අපේ භික්ෂුන් වහන්සේලා ගියොත් නැත්නම් බුදුරජාණන් වහන්සේ වැඩම කරවතින් එය කියන කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරවතින් ඒ අය තමන්ගේ අනිත් අනුගාමිකයන් නිස්සබ්ද කරනවා, කෑ ගහන්න එපා, මේ ඇවිල්ලා ඉන්නේ මිනිහඬ භාවය යගේ කරන සාස්ත්‍රවරයෙක් කියලා. කෑ ගහන්න එපා කියලා කියනවා. නිහඬ භාවයේ නොබල් සයිලන්ස් එක ඇප්‍රීෂিয়েට් කරන සාස්ත්‍රවරයෙ මේ ඇවිල්ලා ඉන්න නිසා දැන් කෑමර ගහන්න එපා කියලා. බුදුහාඳුරෝ කියන දෙයට අහුම්කම් දෙනවා කවුරුත්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොහොමද කියන්නේ. එතකොටත් කියනවා අර නිහඬ භාවය යගේ කරන සාස්ත්‍රවරයෙගේ ශිෂ්‍යයෝ මේ ඇවිල්ලා ඉන්නේ ඒ නිසා කෑ ගහන්න එපා කියලා. බලන්න එතකොට මේ නිහඬ භාවය කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් ඈ. කොච්චරනම් මේක අපි අනුගමනය කරන්න ඕනද කියන එක. මොකද මේක තමයි එදා බාහිර ජන සමාජයේ අනිත් අය බෞද්ධ ශ්‍රාවකයන් බුදුරජාන් වහන්සේගේ අනුගාමිකයන් වෙන් කළ හඳුනාගත්තු සලකුණ මේක. මේ නිහඬ භාවය කියන එක. අඩුවෙන් කතා කිරීම කියන එක. අපි හැමදාම වැඩසටහනකදී මේක කියනවා පින්නතනි. දන්නවා කිව්වට වැඩක් නැහැ කියන එක දන්නවා. ඒත් කියනවා. මේක ඉතාම වැදගත් කාරණයක් පින්නතනි. මෙතනින් තමයි තමන් ආධ්‍යාත්මික ගමනක යනවද නැද්ද කියන එක තීරණය කරන ටර්නින් පොයින්ට් එක මේක. මෙතනින් ඉදිරියට නාවුතින් අපට අනිත්‍ය ගැන බලාපොරොත්තු වෙන්න බෑ ඒක. සීලය, සමාධිය, ප්‍රඥා වඩන මාවතේ ටර්නින් පොයින්ට් එක තමයි නිහඬ භාවය. තමන්ගේ පැත්තට තමන් හැරෙන වෙලාව මේක. එහෙම නැතුව තමන්ගේ පැත්තට හැරෙන්න බෑ. ඒ වෙනත් ආගමිකය එදා ඒ වික්ෂුන් මහසාරට කියනවා වැදගත් කාරණයක්. අරම නිශ්ශබ්ද කළා. එය කියනවා මොකද්ද? අපේ ආගමේ මේ අන්‍යාගමික පිරිසක් මේ කියන්නේ. කියනවා අපිත් මෛත්‍රී භාවනාව කියනවා. එක දිශාවකට මෛත්‍රී වඩලා ඉන්න, දෙවෙනි දිශාවට, තුන්වෙනි දිශාවට, හතරවෙනි දිශාවට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව සතර බ්‍රහ්ම විහරණම වඩන්න, වඩල නීවරණ දුරු කරන්න කියලා අපි දේශනා කරනවා. ඒ ධ්‍යාන මට්ටම අපි සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේත් ඒකම සඳහන් කරනවා. ඒ නිසා අපි දෙගොල්ලම සමානයි කියලා. ඒ නිසා අපි දෙගොල්ලගෙම වෙනසක් නැහැ කියලා සඳහන් කළා. මේ කවුද සඳහන් කළේ? අර වෙනත් ආගමික පිරිසක්. එතකොට මේ ස්වාමීන් වහන්සේලාට මේකට උත්තරයක් දීගන්න බැරුව ගියා. උන්වහන්සේලා නිශ්ශබ්ද වෙලා ඒක අවසන් කරලා නැවත පින්ඩපාතේ කරගෙන ආව කන්සලට. වැඩියෙන පස්සේ බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා මෙන්න මේ වගේ කතා මේගොල්ලන් කිව්වනේ. ඒගොනුත් මෛත්‍රිය වඩනවා, අපිත් මෛත්‍රිය වඩනවා, ඒගොනුත් සතර බ්‍රහ්ම විහරණ වඩනවා, හතර දිසාටම වඩනවා, නීවරණ දුරු කරනවා, අපිත් ඒකයන් කරන්නේ, අපි දෙගොල්ලම සමානයි කියලා අරගොල්ලන් කිව්වනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි ඔබට ඒ වෙලාවේ ප්‍රශ්නයක් අහන්න තිබ්බනේ. මොකද ප්‍රශ්නය? ඔබ මේ සමතේ වඩන්නේ, මේ නීවරණ දුරු කරන්නේ කුමන දෙයක් පරම කොටගෙනද? කුමක් නිෂ්ඨාව කොටගෙනද? ඔබේ අවසාන ඉලක්කය, අවසාන අවස්ථාව මොකද්ද? මේවා පුහුණු කළා ලබන්නේ කියලා ඇහුවනම් එයාට මේකට උත්තර දී ගන්න බැරි වෙනවා කියලා. එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරන බුදුදහමේ තියෙන වෙනස මොකද්ද කියලා. එතෙන් සඳහන් කරනවා බුදුදහම තුළ සමතේ වඩන්නේ කොහොමද? විවේක නිසිතම්, විරාග නිසිතම්, නිරෝධ නිසිතම්, වස්තග පරිණාමෙන් කියලා. බුදුදහම තුළ සමතේ වඩන්නේ හුදෙක් සමතේ පරම කොට නෙවෙයි. ඒ සමතේ පදනම් කරගෙන විවේකය, විරාගය, නිරෝධය. මේ දුකෙන් නිදහස් වීම, මේ සංසාර චක්‍රයෙන් නිදහස් වීම, අනිත්‍ය බැලීම විදර්ශනාව පාදක කරගෙනයි, විදර්ශනාව අවසාන ඉලක්ක කරගන්නයි මේ සමතේ වඩන්නේ කියලා සඳහන් කරා. ඒ විතරක් නෙවෙයි. මේ විදියට සමතේ පාදක කරගෙන විදර්ශනා වැඩුවට පස්සේ ඒකෙන් වෙන අවසාන ප්‍රතිඵලයක් සඳහන් කරනවා. මොකද අවසාන ප්‍රතිඵලය? ඒ තමයි මේ විදියට ධහම වැඩුවනම් ආරස්සංගික මාර්ගය හරියට වැඩුවනම් සමතෙන් ඉවර වෙන්නේ නැහැ. ඒ සමතය සමාධිය සම්මා සමාධියන් අවසන් එකක් නෙවෙයි සම්මා ඥාන සම්මා විමුක්ති කියන තවත් කාරණා දෙකකට යන්න ඕනේ කියලා. කොහොමද ඒකට යන්නේ? ඒකට යන්නේ අර කලින් තමා සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු පටිසම්පාදය චතුරාර්ය සත්‍ය ස්කන්ධ පංචකයේ සමුදේය ඒ සියල්ලක්ම මෙන්න මෙතන ගන්නවා අරගෙන ඒකේ සමුදේය බලනවා. අන්න ඒක බැලුවට පස්සේ රිසල්ට් එකක් ලැබෙනවා. මොකද රිසල්ට් එක? ඒකේදී තමන් යම්කිසි පමණකට කෙලෙස් දුරු කරා නම් සංයෝජන දුරු කරා නම් සෝතාපට්ටි මාර්ගඥානෙන් දුරු කරන සංයෝජන තියෙනවා. සකදාගාමි මාර්ගයෙන් යටපත් කරන සංයෝජන තියෙනවා. අනාගාමි මාර්ගයෙන් ප්‍රහිණ කරන සංයෝජන තියෙනවා. රහත් භාවයෙන් සම්පූර්ණයෙන්ම සීලම සංයෝජන දුරු කිරීමක් තියෙනවා. මෙන්න මේ මාර්ගය අපි ටිකෙන් ටික ඉහළට යනකොට අපට ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. රිසල්ට් එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපටි කුලේ පටිකුල සංඥේ විහෙරියති. යම් කෙනෙක් නොපිළිකුල් දේ පිළිකුල් දේ හැටියට මෙනෙහි කරන්න කැමති නම් එහෙම නැත්තම් ප්‍රසන්න දෙයක්, සුබ දෙයක්, ලස්සන දෙයක් අසුබ විදියට, අවලස්සන විදියට මෙනෙහි කරන්න පුළු කැමති නම් එයාට ඒක කරන්න පුළුවන්. ඇහැට රූපයක් දකිනකොටම ලස්සන එකක් නම් දැක්කේ එයා දැන් සතිපට්ඨානය තුළ විදර්ශනාව තුළ උපරිම ලෙස පුහුණු වෙන නිසා එයාට ඉතාම ඉක්මනින් ඒ සුබ දේ, ඒ ලස්සන දේ අසුබ දෙයක් විදියට එයාට මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම ලස්සන කෙනෙක් දැක්ක ගමම හෝට ඉතාම ඉක්මනින් ඒ කෙනා ඉතාම කුඩා කාලේ ඉපදිච්ච දවසේ හිටපු විදිය, මව කුසේ හිටපු විදිය මෙනෙහි කරලා ඕට අසුබය මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ලස්සන කෙනා තව අවුරුදු 60කින් 70කින් වයසට ගිහිල්ලා මල මුත්‍ර වගුරු වාගෙන ඇඳක ඉන්න හැටි වුණා නම් මෙනෙහි කළ අසුබය මෙනෙහි කරන්න පුළුවන්. මේ ධර්ම මාර්ගයේ වැඩීමේ ප්‍රතිඵල විදියට. ඒ විතරක් නෙවෙයි. ඕකට පටිකූලයේ අපටිකූල සංඥා විහෙරියේදී පිළිකුල් දෙයක් නොපිළිකුල් විදියට මෙනෙහි කරනවා නම් ඒක කරන්නත් පුළුවන් ඕකට. ඉතාම දුර්වර්ණ වෙච්ච වයසට ගිහිපු අපිරිසිදු වෙච්ච කෙනෙක් දිහා දැකලා එයා ඉතාම තරුණ කාලේ ලස්සන ජීවිත හිටපු විදිය මෙනෙහි කළොත් නම් ඒ විදියට ඒ පර්සෙප්ෂන් එක ඉන්නත් පුළුවන්. ඒ සංඥා ඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ සුබ සහ අසුබෝ නම් දෙකම දුරු කළා එක විටම ශනිකව ස්කන්ධ නිරෝධෙට හිත තියලා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. අර මුලින් කලේ ඔහු අවිද්‍යාව හොඳට තේරුම් අරගෙන මේක නිරුද්දේශකයක් කියලා ඔහු දගෙනවා. දැක්කත් ඔහුට ඕනනම් මේකේ සුභ සංඥාවක් අසුභ සංඥාවක් Taman කැමති විදිහට පිළිවාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඔහු දන්නොත් දැන් මේ නිරුද්ද වෙලා තියෙන කියලා වර්ණනා කරන්නත් පුළුවන්. ඒ නිසා තමයි රහතන් වහන්සේලා ඉතාම ලස්සන වනාන්තර දිය ඇලි කුරුල්ලන්ගේ නාදයන් සංගීත මේ වර්ණනා කළ තියෙන්නේ. රහතන් වහන්සේට එහෙම අවශ්‍ය නම් වර්ණනා කරන්න පුළුවන්. හැබැයි වර්ණනා කරා කියලා රහතන් වහන්සේ රූපය තුල පොඩ්ඩක්වත් බැසගෙන නැහැ. රූප නිරෝධය දකින්නවා. හරියට සෙල්ලම් ගෙදරක ළමෙක් සෙල්ලම් කරනකොට අම්මත් ඒ සෙල්ලම් ගෙදරට ගිහිල්ලා අර දරුවෝ උයපු වැලි වලින් උයපු කෑම කනවා. අම්මත් අනේ හරි රහයි පුතේ කියලා කෑම කනවා. කට ළඟට අරගෙන ආ හරිම රහයි කියලාම තියනවා. අම්ම කෑම කන්නේ නැහැ. ළමනුත් කෑම කන්නේ නැහැ. නමුත් රහයි කියලා කිව්වම සතුටු වෙනවා. හොඳට එහෙනම් මං හොඳට උයලා තමයි කියලා. අන්න ඒ වගේ රහතන් වහන්සේ මේ Nirodhe දැකලින්න ගමන් ඕනනම් සුභ සුභ කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් සහ සම්පූර්ණයෙන්ම නාම රූප Nirodhe දෙහිත තියලා අවශ්‍ය නම් බාහිර ලෝකෙම ඉල සම්පූර්ණ නිරුද්ධ වෙලා කියලා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙම ඉන්නත් පුළුවන්. පිනතුනි බලන්න මුළු ලෝකයන් උපතේ මටන් මරණය දක්වා ඒ වගේම උදෑසන පටන් රාත්‍රී දක්වා අපි මේ සියලක්ම ජීවිතයේ සතුට සැනසීම සඳහා මොනවද කරන්නේ? අපි කරන්නේ බාහිර දේවල් වෙනස් කරන එක කරන්නේ. අපේ රූපය ඇතුළු බාහිර දේවල් අපි කැමති විදිහට තියාගන්න උත්සාහ කරන්නේ. අන්න ඒ වෙන ලෝකයකට බාහිර ලෝකයේ කිසිවක් වෙනස් නොකර තමන්ගේ සංඥාව තමන්ගේ පර්සෙප්ෂන් එක විතරක් වෙනස් කළා කැමති විදිහට ලෝකය පරිහරණය කරන්න පුළුවන්. ඕනෑම තැනක වාඩි වෙලා ශනිකව මෙනෙහි කරන්න පුළුවන් මේ මම ඉන්නේ ලස්සන විලක් නඟ ලස්සන මල් වටේටම තියෙනවා හංසයෝ තියෙන වටේම මම දැන් එතන ඉස්සරහට ලා භාවනා කරනවා ලස්සන සුළඟකුත් වෙනවා මේ වෙලාවේ අනේ එතන තමයි මම භාවනා කරන්නේ දැන් තමන්ට එක විදර්ශනික වේ පරිසරයම තමන්ගේ පර්සෙප්ෂන් එකෙන් මවා ගන්න පුළුවන්. මේක රහතන් වහන්සේට කරන්න පුළුවන්. ඒ වගේ මේ මාර්ගය යන කෙනෙකුට තමන්ගේ සිත තමන් දියුණු කරව පමණට තමන්ට මේ අත්දැකීම ලබන්න පුළුවන්. ඕනෑම කෙනෙක් ඇසුරු කරනකොට එයාගේ දුර්ගුණ ටික පස්සක තියලා එයාගේ එක ගුණයක් හරිස්මතු කරලා ඒකෙන් අපට ඇසුරු කරන්න පුළුවන්. එබැවින් අමතක කරන්නේ මොනවාද? දන්න මෙයා අහවල් කෙනෙක් කියන එක දන්නවා. හැබැයි යගේ සුපර්වැන්ට විතරක් බල්ලේ මැසුරු කරනවා. ඕනෑම කෙනෙක් ගැන ගුණකතනයක් කියන වෙලාවදී අපි දන්නවා ඒ ගුණකතන කිව්වත් මෙයාගේ මේ අඩපාඩුවක් තියෙනවා. අපි ඒකට ගැටෙන්නෙත් නෑ අපි උපේක්ෂා සාගතේ. එතකොට මෙන්න මේ දෙවනි මට්ටමට එන්න නම් ආරසික මාර්ගයේ සම්මා දිට්ඨියේ දෙවනි පියවර තියෙනට ඕන. අර සමතේ වඩලා ධාන මට්ටමට ගියේ සම්මාදිට්ඨියේ මුල් පියවරේ. සාසවා පුඤ්ඤභාගියා උපදිවිය පක්ඛා කියන ඒ දර්ශනය අනුව තමයි සම්මා සංකප්ප වාචා කම්මතාදී සම්පූර්ණ කරලා හිත සමාධිමත් වෙන මට්ටමට උපරිම වශයෙන් ගියේ. ඒක නා නිතරම ඉන්නේ සමාධි අරමුණ කියන්නේ නීවරණ අඩු කරගෙන ඉන්නේ. යස් සතුටකින් ඉන්නේ. යා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංගත් එක්ක ඊට පස්සේ ටිකෙන් ටික මේ ධානාංග වල මුල් කාරණා අඩු කරලා සුඛ ඒකාග්‍රතාව ආදී වශයෙන් ඔහු ටිකෙන් ටික ඉදිරියට යනවා අන්තිමට උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාව තමයි ඒ කම්මසකතා සම්මාදිටෙන් අවසානයේදී අපි යන්නේ උපේක්ෂාවට. ඒ උපේක්ෂාව හැබැයි මේ සංසාර චක්‍රයේ තුලම තියෙන උපේක්ෂාව. එතකොට අපි ධර්මදේශනවලදී තහනවා මේ රූපය මෙහෙම බලාගෙන ඉන්න රූපය හැම තමයි යා වෙනස් වෙනවා ඔයා උපේක්ෂාවෙන් ඉන්න. මදහත් නැලෙන ගැටෙන්න එපා. ඕක තමයි දිනුව කියලා කියන්නේ. පින්නොතනේ බාහිර රූපය ඇලුනත් ගැටුනත් නැති වුණත් තියේ කියලා ගත්තට පස්සේ ආයි මගේ ස්ටොප් සයින් කොහෙවත් නැහැ. ගත්‍ය අවිද්‍යාවෙන් ඉවර වෙන කොහෙන්ද? බාපච්චය ජාතේ ජාතිපච්චය ජරා මරණ ආයි මග කොහෙවත් ස්ටොප් සයින් නැහැ. දිගටම යන ප්‍රීවේගේ ගියාම මෙන්න මේක තමයි සාමාන්‍ය ලෝකයන ස්වභාවය. ඒක ගිහිල්ලා අවසාන වශයෙන් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. හැබැයි උපේක්ෂාවෙන් හිටියට ඔහු මේ තියෙන ලෝකෙක බාහිර ලෝකයක් තියෙනවා පුද්ගලෝ ඉන්නවා මම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා. හරි හොඳ සාන්තුරේ කසින් ඉන්නවා. හැබැයි මේ හිටියට ඕන වෙලාවක අර නිදිගෙන තියෙන සංයෝජන ඉස්මතු වෙන්න පුළුවන්. ඇයෝ වර රබර් බෝලයක් යට කරගෙන ඉන්නා වගේ ඔහු තාවකාලිකව තමයි මේ නීවරණ යටපත් කරලා තියෙන්නේ. විස්කම්බන වශයෙන් යටපත් කරලා තියෙනවා. සීලෙන් එක මට්ටමකින් යටපත් කරලා තියෙනවා. සමාධියෙන් තවත් මට්ටමකින් යටපත් කරලා තියෙනවා. මේක විස්කම්බන වශයෙන් විතරක් යටපත් කළගෙන තියෙන ඕන වෙලාවක ඉස්මතු වෙන්න පුළුවන්. නමුත් මේ දෙවනි මට්ටම සම්මාදිටියේ දෙවනි අංගයක් තියෙනවා. ඒ තමයි අත්‍යවේක්ඛවේ සම්මාදිටියේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. ආර්ය වූ අනාසර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් වෙච්ච ආර්ය ශ්‍රාණික මාර්ගයේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබා ගැනීම සඳහා අංගයක් වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි පටිච්චසමුප්පාදයෙන් පාදක කරගත්තු ඉති ඉමස්මින් සතිදං හෝති ඉමස්මින් අසතිදං හෝති කියන මෙන්න මේ දර්ශනයත් එක්ක තියෙන සම්මාදිට්ඨිය. එතෙන්දි කිසිම දෙයක් ඇත කියන අන්තයට යන්නේත් නැහැ, නැත කියන අන්තයට යන්නේත් නැහැ. ස්කන්ධ පංචයේ හැම මොහොතෙම ඉපදෙන බව දකිනකොට යා නැත කියන නාස්තිකාන්තයෙන් දුරු වෙනවා. ඒ හටගත් ස්කන්ධ පංචකේ Nirodhe දකින කෙනා ඇත කියන අන්තයෙන් සාස්වතන්ති නිරුද්ධ වෙනවා. ඉදීමස්මින් සතිදං හෝති, ඉමස්මින් අසතිදං හෝති කියන දර්ශනේ. අන්නේ දර්ශනේ ලැබුණට පස්සේ සම්පූර්ණව තමන්ගේ ශරීරය, තමන්ගේ ජීවිතය වෙනස් වෙනවා. හැබැයි ගැහුවට විතරක් එන්නේ නැහැ ඒක. මේක තමයි දුකේ නිදහස් වෙන අනිවාර්ය ප්‍රතිපදාව. මේත බැහැර කිසිම විකල්පයක්, කිසිම ඔප්ෂන් එකක් නැහැ කියලා හුදා. අන්න ඒ මට්ටමට හිතේ විශ්වාසය ගොඩ නැගුණා නම් ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. අන්න ඒ ශ්‍රද්ධාවත් එක්ක මුසු වෙච්ච මේ දැනුම හුදෙක් දැනුමක් විතරක් නෙවෙයි, ඒක සුතමේ පඤ්ඤාව බවට පත් වෙනවා. අද අපි බොහෝ විට ලබන දැනුම හුදේ දැනුමක් විතරයි. හා හොඳ බණක් කිව්වේ කියලා හාමුදුරුවෝ සතුටු වෙලා යනවා. සාමාන්‍ය නම තමයි ලොකු වෙනසක් නැහැ. නමුත් මේ ලබන කෙනා කටින් නොකියුවත් ඔහු දන්නවා මේක තමයි මම එහෙනම් කොහොම හරි කරන්න ඕන. හැකිතාක් වැඩිපුර කාලයක් මේකට මම කැප කරන්න ඕන කියලා ඔහුගේ සම්පූර්ණ මනස තියෙන්නේ මේ දුකේ හට ගැනීම නිරෝධය බලන්න. ඔහුට මතක් වෙන හැම සිතුවිල්ලකින්ද ඔහු දන්නවා මේ ඇත්තටම මේ මොහොතේ තියෙන දෙයක් නෙවෙයි, මේ මීට සල්ප මොහොතකට කලින් නිරුද්ධ වෙච්ච රූපය, මේ මං මනෝ විඥාණයෙන් මේ තේරුම් ගන්න අවස්ථාව කියලා දන්නවා. අපේ ඇහැට රූපය කණ්ඩායම් වෙනවා. එතෙන්දී ඇස රූපය, චක්කු විඥාණය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන ආදී මේ ස්කන්ධ පංචකයට අදාළ කාරණා ටික එතෙන්දී පහළ වෙනම විපාක මට්ටමේදී. ඒක එතනම නිරුද්ධ වුණාට පස්සේ මනෝ ධාතු කියන අවස්ථාවක් තියෙන විපාක මට්ටමේ, ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මනෝ විඥාන කියන අවස්ථාවක් තියෙන විපාක මට්ටමේ, විපාක මනෝ විඥානය, ඒකත් නිරුද්ධ වුණාට පස්සේ තමයි අපි තේරුම් ගන්නෙ. අපට අර මුල් අවස්ථාවේ ටික ඒ මොහොත තුලදී තේරුම් ගන්න බෑ. නිතරම තේරුම් ගන්නෙ ඒක නිරුද්ධ වුණාට පස්සේ මනෝ විඥාන මට්ටමේදී. අන්නේ මනෝ විඥාන මට්ටමේදී තේරුම් ගන්නකොට මේක හරියට කලින් දැනගෙන තිබ්බනම් සහ ඒ මොහොතේ උපරිම සතියෙන් ඉඳලා මාර්ගය තුල නැගින්නේ අර මුලින් ලැබිච්ච විඥාන චර්යා කියන මට්ටම ඥාන චර්යාවක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් අපිට මොකද වෙන්නේ? අපි අඥාන චර්යාවකට යනවා. ඇසට රූපයක් දැක්ක ගමන්, කනට ශබ්දයක් ඇහුණු ගමන් ආමේ හොඳ කෙනෙක්, මේ නරක කෙනෙක් කියලා එක්ක අකුසලයක් ඇති කර ගන්න පුළුවන්. එක්ක ආමේ හොඳ කෙනෙක් කියලා යාට දන් දෙන්න පුළුවන්. එයාට මෛත්‍රී වඩන්න පුළුවන්. සමතේ දිනු කරන්න පුළුවන්. පුණ්‍යවි සංඛාර, ආනිඤ්ඤවි සංඛාර සිද්ධ කරන්න පුළුවන්. නමුත් සිද්ධ කරත් ඒ හැමදේම කරන්න කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ඒ සර්කල් එක තුලම තමයි කරන්නේ. නමුත් මේ සුතමය පඤ්ඤාව ඔස්සේ අර සම්මාදිට්ඨියේ දෙවෙනි පියවරට මෙයා ආව නම් යාගේ ආධ්‍යාත්මික සිහිනය ආධ්‍යාත්මික ඉලක්කයට බවට පත් වෙන්නේ මෙන්න මේ රූපයෙන් සහ සිතුවිලි පැත්තෙන් කියන මේ දෙපැත්තම නිදහස් වෙන. අන්නේ නිදහස් වීම සඳහාම ඔහු සම්මා සංකල්පය ඇති කර ගන්නවා. නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ඇති කර ගන්නවා. අන්නේ සඳහාම ඔහු සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව රකිනවා. මේ සීලස්කන්ධය, මේ සීලස්කන්ධය මොන සීලස්කන්ධයද මේක? අර සාමාන්‍ය පංචශීලය නෙවෙයි. බාහිර ලෝකේ කෙනෙක් ඉන්නවා නේ, මං එයාට ගහන්නේ නැහැ, බනින්නේ නැහැ, ප්‍රාණඝාතය කරොත් අපාය යනවා. ඒ කතාවල් නේ දැන් ඔහුගේ තියෙන්නේ. දැන් ඔහු ඊට වඩා ඉහළ දර්ශනයක ඉන්නේ. ඔහු ඇත නැත කියන අන්ත දෙකෙම දුර වෙලා දැන් සීලය කොහොම සීලියන්ද? දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. මෙන්න දැන් ඔහුගේ තියෙන සීලය. බාහිර කෙනෙක් ඉන්නවා, එයා ළඟදී සංවරවීමක් නෙවෙයි දැන් මේ යන්නේ. මේ සීලය අර පටිසම්පාදේ ගැන අවබෝධය සහිත වූ ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා ලෝක නිරෝධය සාක්ෂාත් කරන්නයි දැන් ඔහුගේ සීලය මේ තියෙන්නේ. මෙතෙන්ට එනකොට සීලය ඔහුගේ සමාධි සංවර්ධනික සීලයක් වෙනවා. මේ රකින සීලය සුගතිය යන තියෙන සීලයක් නෙවෙයි මෙතෙන්ට එනකොට ඔහුට. ඔහුට සම්පූර්ණම සමතේට උපකාරයක් වීම සඳහා තියෙන සීලය. ඔහු ඊටාම සතුටෙන් මේ වෙලාවේ සීල පද ආරක්ෂා කරන්නේ ඇයි? ඔහු දන්නව සීලෙන් අඩුපාඩුවක් වුණොත් ඔහුට සමාධියට යන බාධාවක් වෙනවා. සමාධිය රසායනට ලබන්න බැරි වෙනවා මේ දේවල් ටික කරොත්. ඔහු එදාට බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද පුළුවන් තරම් හොය හොය ප්‍රැක්ටිස් කරනවා. ඒ කියන්නේ ඔබට සිල්පද 5ක් සිල්පද 8ක් උපරි වුණොත් 10ක් තියෙනවා. ස්වාමීන් වහන්සේට එහෙම නෙවෙයි. තවම වාක් තියෙනවා. සේකියා කියලා තව චාරිත්‍ර 75ක් තියෙනවා. තව පාචිත්‍ය සංගාධිශේෂ මෙයාදී සිල්පද 227ක් තියෙනවා. මේ හැම එකක්ම පොඩි කාරණයක් වුණත් ඊටාම සංවේදීව ඊටාම සියුම් විදියට මේව කඩ නොවන විදියට ඉන්නවා. ඇයි එහෙම කරන්නේ? දැන් ඔහුගේ බලාපොරොත්තුව ඔහුගේ මේ හිත හොඳට තියාගන්න එක. හිත ලස්සනට තියාගන්න එක තමයි දැන් ඔහුගේ සීනය. හිත සමාධිමත් කරන්න. අන්න එතෙන්දී හුදෙක් සමාධිය විතරකුත් නෙවෙයි අර දර්ශන ඔහුගේ තියෙනවා. ලෝකේ ඇතයි කියලා ගන්නෙත් නැහැ. නැතයි කියලා ගන්නෙත් නැහැ. මෙන්න මේ කැල විතරක් අරගෙන තමයි සමහර අය පරලොවක් නැහැ, දිව්‍ය ලෝක නැහැ, මනුස්ස ලෝක නැහැ කියලා ගන්නෙ. අර සම්මාදිටිය මුල් කැල නැතුව මේ කැල විතරක් හැමෙන් අරගෙන. ඒක හරි බය නැහැ කියලා තුනි. එහෙම ගත්තොත් කෙලින්ම උච්චේදවාදයට යන්නේ. ආයි සුගතියක් අත් නැහැ. ඊට පස්සේ. මේ හැම වෙන ගමනක් නෙවෙයි. ඌ සුගතිය දන්නවා. අපගත වෙන මාර්ගයක් දන්නවා. බුදුහාඳුර දුගතිය දේශනා කළා. ගබ්බ මේකේ උප්පජ්ජಂತಿ නිර්යන් පාපකාමිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන් ජනසව. එක්කෙනෙක් මව ගැබකට යනවා. අකුසල කරපු අය නිරයට යනවා. සග්ගං සුගතිනෝ යන්ති සමර සුගතියට දිව්‍ය ලෝක බ්‍රහ්ම වලට යනවා. ඇතැම් අය නිර්වාණයටපත් වෙනවා. බුදුහාඳුර ඉතාම පැහැදිලිව දේශනා කළා. මේ සසර ගමනක් යන නිසා තමයි මේ නිවනක් පැනෙන්නේ. නැත්නම් අපිට ඕන විදිහට ඉන්න පුළුවන් නේ. මරණයෙන් පස්සේ ජීවිතයක් නැහැ කියලා සමහර කෙනෙක් කියනවනම් හාමුදුරු කෙනෙක් කෙලින් මහ නැහැ හාමුදුරු මහණලි ඉන්නේ කියලා. ගෙදර ගිහලා දරුවෝ ටිකක් හදාගෙන සාමාන්‍ය ජීවිත තිබ්බ නේ. පින්නසුනේ මේ සසර ගමනක් තියෙන නිසා තමයි පැවිදි කරන් පණවල තියෙන්නේ. මේ සුගතියක් පණවල තියෙන්නේ. මේ නිවනක් පණවල තියෙන්නේ. එතකොට එතනින්ම පරලොවක් නැහැ, අපායක් නැහැ, දිව්‍ය ලෝකයක් නැහැ කියලා කෙනෙක් කියනවනම් ඔහුත් ඒකයි ඊට පස්සේ කතා කරන දේක් ඉතුරු වෙනවත් නැහැ. එහෙනම් සාමාන්‍ය තුරින් ඉන්න එක තියෙන්නේ. එහෙනම් ධර්ම ගැන මොකද කතා කරන දේ නැහැ. මේ සසර ගමනක් යන නිසාම තමයි මේ සියලුම දේවල් ටික පනවලා තියෙන්නේ. බුදුහාඳුරෝ සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවෙදි මේක තේරුම් ගත්තා. උන්වහන්සේට චතුපාද ඥානයේ සාක්ෂාත් වුණා. සත්‍යයක් මිය ගිහිල්ලා නැවත ඉපදෙන ආකාරය උන්වහන්සේ හොඳට දැක්කා. මනුස්ස ලෝකෙන් චුත වෙන බොහෝ දෙනෙක් මිනිස් ලොවින් පහළට යන බව උන්වහන්සේ දැක්කා අභිඥාවලින්. දැකලා උන්වහන්සේට බලවත් සංවේගයක් හටගත්තා. ඒ නිසා තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට මුලින්ම ආනුකූපී කතා කියලා දේශනා කළේ. දාන කතා, සීල කතා, සග්ග කතා මේව සම්පූර්ණ ත්‍රිපිටකයේ සඳහන් වෙන දේවල් කියලා තියෙනවා. එතකොට සංඝ කතා දේශනා කළේ ඇයි? දේවතා බලි දේශනා කරේ ඇයි? දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න කියලා දේශනා කරේ ඇයි? මියගිය ඥාතින පුණ්‍ය අනුමෝදනා කරන්න කියලා දේශනා කළේ ඇයි? මේ ඔක්කොම ටික මුළු ත්‍රිපිටකයෙන් 80ක් 90ක් විතරම අයින් කරන්න වෙනව පරිලොවක් අපි ගත්තොත් කියන්නේ. ආයි කතා කරන දයක් ඉතුරු වෙන්නේවත් නැහැ. ඒක කම්මසගතා සම්මාදිටිය පාද කරගත්තු මේ සාමාන්‍ය සම්මුති ලෝකයේ තුල දේශනා කරපු දේ බුදුරජාණන් වහන්සේ. හැබැයි එහෙම පනවන ගමන්ම ඒ සම්මුති සත්‍යයෙන් ඉක්මවල යන සම්පූර්ණ සංසාර චක්‍රේ නිදහස් වෙන දර්ශනය ආවට පස්සේ මේ සසර ඇත සහ නැත කියන අන්ත දෙකෙම නිදහස් වෙලා මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන හො තීරණය කරනවා මේ දර්ශනය මෙතනම පනවාගෙන. අනේ දර්ශනයත් එක්කයි මේ තැනැත්තා මේ ආරසණික මාර්ගයේ මේ කරුණුලෙන් ඉදිරියට යන්නේ. මේ සඳහා සම්මාදිට්ඨිය අතිශයින් වැදගත් වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සම්මාදිට්ඨිය මෙන්න මේ කොටස පුළුවන් තරම් දුරට දිනු කර ගන්නට ඕන. මේ සම්මාදිට්ඨිය දිනු කරන කාරණා පහක් දේශනා කළා. සුතානුග්‍රහිතාච හෝති, සීලානුග්‍රහිතාච හෝති, සාකච්ඡානුග්‍රහයටත් හොති. සමතනුග්‍රහයටත් හොති. විපස්සනානුග්‍රහයටත් හොති. මේ සමාධිතේ නැවත නැවතත් දිනු වෙන්න මේට අදාළ දේශනා අහන්නට ඕන. ඒ වගේම සීලය දිනු කරන්නට ඕන. මේට අදාළ සාකච්ඡා කරන්නට ඕන. සමතය දිනු කරන්න ඕන. විදර්ශනා වඩන්නට ඕන. මෙන්න මේ කරුණු පහ යල් යල් දිනු කිරීමේ වශයෙන් තමයි සමාධිතේ ඉහෙළටම දිනු වෙන්නේ. තුන ආරම්භයේදී සමාධිතේ තියෙනට ඕන. ඒ වගේමයි අවසානයේත් නැවතයි සමාධිතේමයි පරිපූර්ණත්වයට යන්නේ. ආරම්භ කරන්නේ සම්මාදිට්ඨියෙන්. සම්මාදිට්ඨි පුරේණවන් කියන්නේ ඒකයි. නමුත් ගමන් කරනකොට යන්නේ කොහොමද? සීලේ පතිට්ඨාය. සීලේ පිහිටලා සමාධි ප්‍රඥා වඩන කියලා තියෙනවා. සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක අයිති වෙන්නේ. අංග දෙක අයිති වෙන්නේ. වේදාල සූත්‍රයේ තුල වේදාල සූත්‍රේ විස්තර කරනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක අයිති වෙන මොන ස්කන්ධයටද? ප්‍රඥා ස්කන්ධයට. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ තුන අයිති වෙන මොකටද? ඒ තුන අයිති වෙන සීල ස්කන්ධයට. ඊළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඕ මේ තුන අයිති වෙන්නේ සමාධි ස්කන්ධයට. එතකොට දර්ශනය දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි වඩනකොට කොහොමද? වඩන කොට සීල සමාධි ප්‍රඥා. නිකන් සරල උදාහරණයක් ගන්න. අපි තැනකට යනවා නම් කලින් නොගියපු තැනකට යනවා නම් අපි මුලින්ම ගන්න ඇඩ්‍රස් එක. හවුස් නම්බර් එක, ස්ට්‍රීට් එක, සිටි එක, සිට් කෝඩ් එක මේ ටික ඉස්සෙල්ලා දා ගන්නවා. අවසාන ගමනාන්තයෙන් දක්වාම මුලින් දා ගන්නවා. වාහනට නගින්නත් කලින්ම නැග ගමම කරන්නේ මේක ස්ටාර්ට් කරන කලින් ස්ටාර්ට් කරපු ගමම කරන්නේ මේක. යන්නේ අවසාන තැනට හවුස් නම්බරේ වෙනකම් දා ගන්නවා. නමුත් පටන් ගන්නේ කොහෙන්ද? පටන් ගන්නේ ඉන්නේ ස්ථානේ. ගෙදරින් පටන් ගන්නෙ. පටන් ගත්තට නෙවිගේටරේ අන්තිම ඩෙස්ටිනේෂන් එකට වෙනකම්ම මේක දාගෙන තමයි මේක යන්නේ. යන කම්ම තමන් සිතින් මව මව හිතමින් තමයි ගමනාන්තය කරා යන්නේ. අන්න ඒ වගේ තමයි අසා දැනගන්නකොට සම්මා දිට්ඨි පුරේ ජවන් පිළිපදිනකොට සීලේ පිහිටලා සමාධි ප්‍රඥා වඩනට ඕන. දැනගන්නකොට නෙවිගේටරේ අන්තිමටම දැනගන්න ඕන හවුස් නම්බරේ වෙන කම ඇඩ්‍රස් එක. යනකොට ඉන්න තැනින් ස්ටාර්ට් කළා තමා ගෙදරේ තමන් ඉන්න ස්ථානේ ඉඳලම තමයි යන්න තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨි ආරම්භක පියවර කියන්නේ මොකද්ද? අර සුත්තමේ පඤ්ඤා කියන මට්ටම. ඒක ඉදිරියට යනකොට කොහොමද පාර යනකොට චින්තාමේ පඤ්ඤා කියන්නේ ඒක. ආ ඉදිරියට යනකොට භාවනාවේ පඤ්ඤා සමති දසා දිනු කරන විදිය. සමතානුග්‍රහය දක හොති විපස්සනානුග්‍රහය දක හොති කියන්නේ මේක මේ අනුග්‍රහද සූත්‍රය. අන්නේ ටික දිනු කරනකොට ආයි මොකද්ද වෙන්නේ? සම්මා දිට්ඨිය පරිපූර්ණත්වයට එනවා. කලින් අසා දැනගත්ත එකේ අපි ඇඩ්‍රස් එක දාගෙන යනවා, නෙවිගේටරේ දාගෙන යනකොට ඔන්න දන්න ඕන්න මාරු වෙන තැන් මේ ප්‍රීවේගයේ හැතැම මෙච්චර යන තියෙනවා, අනිත් ප්‍රීවේගයකට හරවන්න තියෙනවා, තව ප්‍රීවේගයකට මර්ජ් වෙන තියෙනවා, තව එකකින් එක්සිට් වෙන තියෙනවා, පොඩි පාරක් යන්න තියෙනවා, ආයි පොඩි ලේන් එකකට යන්න තියෙනවා, ඔන්න ගෙදරට යනවා, ඔන්න හවුස් නම්බරේ පේනවා, ගෙදරට යනවා, ඔන්න බෞද්ධ කොටියකුත් දාලා තියෙනවා ගෙදර. යනකොට දානයක් මේ ගෙදරත් බෞද්ධ ගොඩියකුත් ආනන්ද මහත්තය දාලා තියෙනවා. අන්න ඒ වගේ තමයි. පින්නතුනි මෙන්න මේ වගේ අපි සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා දිට්ඨියම පරිපූර්ණත්වයටපත් වෙනවා. අට්ඨංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහ. අර කරුණ වටේ උපරිමයට එනකොටම තවත් ප්‍රතිඵල දෙකක් තමට මුණ ගැහෙනවා. ඒ වරිසාට ඒව වඩන්න ඕන දේවල් නෙවෙයි. ඒ තමයි සම්මා ඥාන සහ සම්මා විමුක්තියේ කාරණා දෙක. දසංග සමන්නාගතෝ අරහ. අට්ඨංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහ කියන්නේ මේකයි. මෙන්න මේක ගිය පමණට ඔහු හැම වෙලාවෙම ඔහුට මෙනෙහි කරන්න තියෙන හිත සමාධිමත් කර කර හැම මොහොතෙම දකින දකින අරමුණේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන හට ගන්නව නිරුද්ධ වෙනවා. ඇස රූපේ චක්කු විඥාන මේවා හට ගන්නව නිරුද්ධ වෙනවා. මේ වගේ ස්කන්ධ ධාතු ආයතන මේ ආදි වශයෙන් බලන්න පුළුවන් හැම කැටගරියෙම තමන්ගේ මේ ජීවිතයේ සකස් වෙච්ච කාරණා අහුත්වා සම්බුතං පුත්තාන භවසති පෙරණති විහට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා බලන්න. බලන්න බලන්න මොකද්ද වෙන්නේ? ඔහු දකිනවා මේ මොහොතේ තමයි මේ දේ හටගත්තේ, හටගෙන නිරුද්ධ වෙලා මේ මොහොතේ මනෝවිඥානේ දකින වෙලා මේ තියෙන්නේ. ඒ දකින දේ දිගට තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හට ගන්නවා, මෙතනම නිරුද්ධ වෙනවා. ඔහු කුමන පැත්තක් බැලුවත් බලන්නේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් බලන්නයි බලන්නේ හැම වෙලේම. කලින් තියෙන තැනකට යනව නෙවෙයි. ඔහු ඒ මොහොතේ නිර්මාණය කරන ලෝකය බලන්නේ. හැබැයි ඔහු සම්මුති සත්‍යයක් දන්නවා. මේ ලෝකයේ මේ දර්ශනේ හිටියට සාමාන්‍ය කෙනෙක් එක්ක කතා කරනකොට ආනංගි මල්ලි ඔයා ගෙදර ගියාද රැකියාව කොහමද ලංකාවට යනවද මේ තේවන් ටිකෝ සාමාන්‍ය දෙයක් අහනවා. ඔය සම්මුති සත්‍ය තුල ජීවත් වෙනවා. හැබැයි ඔහු දර්ශනෙන් අභ්‍යන්තරේ විශාල පරිවර්තනයක් කරලා ළඟාවෙන් මේ. අවසාන වශයෙන් ඔහු හරියට කණ්ණාඩියක් ළඟට යනකොට අපි කණ්ණාඩිය ළඟට යනකොටම අපි දන්නවා ඊට කලින් කිසිම දෙයක් එතන තිබ්බේ නැහැ. යනකොටම තමයි රූපේ නිර්මාණය වුනේ. අපි අයින් වෙනවත් එක්කම ඉතුරු නැතුව මේක නිරුද්ධ වෙලා තියෙන්නේ. නැති වෙලා ගිහලා තියෙන්නේ. අපි ආ යනකොට ආයි අර වගේ රූපයක් පේනවා. හැබැයි අපි කියනවාද කලින් රූපය මං ආයි එනකන් හිටියේ කියලා? නෑ. ඔබ පාකින් ලොට් එකේ කාර් එක නවත්තලා ආවේ කන්නාඩියෙන් ඈත් වෙලා ආවේ. කන්නාඩිය තමයි පාකින් ලොට් එකේ තියෙන වාහනේ. දැන් මෙනෙහි කරනකොට ආයෝබ කන්නාඩිය ළඟට ඇගියේ. දැන් ගිහලා ඉන්නේ. ඔබ ඇසින් බලන්න ආයි එතනට යනකොට ආයි තව කන්නාඩි හයක් අපිට තියෙන කොයිලෙ. ඒක හිතන්න පුළුවන්, ඒ ගැන සද්ද අහන්න පුළුවන්, බලන්න පුළුවන්, ගඳ සුවඳක් බලන්න පුළුවන්. මොකක් කරියකින් අතෙන්ට ආයි යනවා කන්නාඩිය ළඟට. හැබැයි දැන් මෙතෙන්දී අපි දන්නේ අපි අතෙන්ට යනකොටම හිතනාම මේ පාකලපු වාහනේ තමයි මේ තියෙන කාමසේ. කන්නාඩිය ළඟින් නික්මෙලා ආවා, ඒක එතනම නිරුද්ධ වුණා. නමුත් ආයි යන්නේ අලි යනකොටම ආයි නිර්මාණය කරන දේ බලන්න තමයි ඔබ යන්නේ. ඔබ දැන් යන්නේ නවත්තපු තැනට තමයි යන්නේ නේද? බැරි වෙලාවත් කාර් එක එතනින් වෙන තැනකට මූකල තිබුණොත් මොකද වෙන්නේ? ඔබ කන්ෆියුස් වෙනවා. ඔබ බලන මොකද්ද කියලා, හොරේ කරන් ගිහලාද මොකද්ද කියලා. ඔබ යන්නේ දැන් තියෙන වාහනය බලන නෙවෙයි. ඔබ යන්නේ අවසාන වශයෙන් දැකපු වාහනය බලන යන්නේ. හරියට කණ්ණාඩිය ළඟින් අයින් වෙනකොට රූපය එතනම නැවතුණා. මං ආයි රූපය බලන්න යනවා කියලා වගේ තමයි යන්නේ දැන්. සම්මුති සත්‍ය අනුව එක හරිය. නමුත් පරමාර්ථ සත්‍ය අනුව ගත්තොත් ඔබ යන්නේ ඔබ ඒ මොහොතට නිර්මාණය කරන දයක් බලන්න යන්නේ. නමුත් අපි අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ අර කලින් පරණ එකම තැනටම අර යන එක. ඒ නිසා තමයි ඔබ මෙතෙන්දි බැරි වෙලාවත් මිය ගියොත් මේ මොහොතේ ඔබේ හිත තියෙන gedara නම් බය වෙන්න එපා. වාහනේ යනකොට තරයික් මන gedara යන පුළුවන්. gedara කාමරේම ගිහිල්ලා ඉන්න ඔබ. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. මෙන්න මෙතනින් නිදහස් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. මේ අවිද්‍යාව නිදහස් කරවන්න. අන්න ඒ ගමන් මාර්ගය තමයි මේ සම්මාදිට්ඨියේ දෙවනි පියවර යන්නේ. ඒ සම්මාදිට්ඨිය සම්මා සමාධිය සම්පූර්ණ කරමින් සමහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියපු විදිහට ඒ සමාධිමත් වෙච්ච සිතින් ස්කන්ධ ධාතු ආදී ආයතන ආදී අනිත්‍ය වශයෙන් හේතු ඇති කාලේ හට ගන්නවා. හේතු නිරෝධය නිරෝධ වෙනවා කියලා දකිනවා. අපි ආරස්නි මාර්ගී තම කෙටියෙන් සඳහන් කළේ මිටදන දේශනා අපි හුඟක් තියෙන කලින් දේශනා කරපු ඒ වුණත් අහන්න පුළුවන්. ඉතින් දැන් වෙලාවේ හැටියට කෙටියෙන් ආරස්නි මාර්ගයේ සඳහන් කළේ මේ දෙකම පිනතුණි. මේක අපි ප්‍රතිඵල ලබනකොට ධර්මයේ සාන්දිටික බව සන්දිටික අකාලික කියන ಗುಣ ගැන අපිට පැහැදිලිමක් ඇති වෙනවා. මේක රිසල්ට් එක පේනවා. පේන්න පේන්න පින්නතුනේ අපි නැවත නැවතත් මේ දහමට අනුගත වෙනවා. දහමයි අපේ ජීවිතය දෙකක් නෙවෙයි එකක් බවට පත් වෙනවා. අද ධර්මයේ එක පැත්තක අපේ ජීවිත අනිත් පැත්තේ. නමුත් එහෙම වෙන්න බෑ පේනතුනේ. අපි නිස්සසේ ධර්මයට ආව නම් ධර්මය අපේ ජීවිතය එකක් බවට පත් වෙනට ඕන. අන්නේ එකක් බවට පත් වෙලා එකමගේ යෑම තමයි මේ ආර්ෂ්ඨින් මාර්ගයේ අංග ටික කියලා කියන්නේ. රැකියාවක් කරනවා නම් ඒ රැකියාව සම්මා ආජීවය වෙන්නට ඕන. අපි වචනයක් කතා කරනවා නම් ඒ වචනය සම්මා වාචා වෙන්නට ඕන. අපි සිතුවිල්ලක් සිතනවා නම් ඒක සම්මා සංකල්පය වෙන්නට ඕන. අපි කායික ක්‍රියාවක් කරනවා නම් ඒක සම්මා කම්මන්තය වෙන්නට ඕන. අපි උත්සාහයක් තියෙනවා නම් ඒක අකුසලෙන් මිදෙන්නත් කුසලයේ දිනු කරණක් තියෙන සම්මා වායාමයක් වෙන්නට ඕන. අපි සතිය දිනු කරනවා නම් ඒක සතිය සතිපට්ඨානයේ සතිපට්ඨාන භාවනාව පාදක කරගත්තු සම්මා සතියක් වෙන්නට ඕන. අප වඩන සමාධිය ප්‍රඥාව ඉලක්ක කරගත්තු සමාධියක් වෙන්නට ඕන. ඒක සම්මා සමාධියක් වෙන්නට ඕන. මේ අංග 8ට එන්න එන්න පින්නතුනේ අපේ ජීවිතේ සතුට ලබන ක්‍රමය තමන්ම තමන් යතර ගත්තා වෙනවා. අද අපේ සතුට තීරණය කරන්න වෙනත් බාහිර සාධක වෙන ඕන කෙනෙකුට පුළුවන් අපේ සතුට වෙනස් කරන්න. අද අපේ සතුට තීරණය වෙලා තින්නේ එක්කෝ අපේ රූපය මත, එක්කෝ අපේ gedara මත, එක්කෝ අපේ දරුවන්ගේ මත, එක්කෝ අපේ රැකියාව, අපේ වාහනය, මේ දේවල් මත තමයි අද අපේ සතුට තීරණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අනිත්‍යය කියන විදිහට ඉන්න ඕන. ඒ බලන් හිතේ දනවැ පොඩ්ඩක් අර. නමුත් වෙනතුනේ අපි අපටම කියලා නිදහස් මාවතකට පිවිසීම තමයි මේ ආරස්ඨින් මාර්ගය කියලා කියන්නේ. එදාට අපි අනිත්‍යයට අනුකූල වෙනවා, අනිත්‍යයට යහපත දෙස බලනවා. නමුත් අනිත්‍යයට අපේ සතුට තීරණය කරන්න දෙන්නේ අපි. අපේ සතුට දහම තුළින්ම අපේ ජීවිතය අපි අර්ථවත් කරගන්න. අපේ කම්ෆර්ට් සෝන් එකට අනිත්‍යයට ඉඩ දෙන්නේ අපි. අපේ කම්ෆර්ට් සෝන් එකේ තියෙන ආරස්ඨින් මාර්ගය. අනිත් ඔක්කොම කටියට පළහෙන් තියන්නේ. ඊට පිටින් තියන්නේ. යම් කිසි ප්‍රමාණයකට තියෙනවා. රහතන් වහන්සේට තමයි උපරිමයට තියෙන්නේ. මොකද විමුක්තිය ගැන කියනකොට ආනන්ද හාමුදුරන්ට විමුක්තිය ගැන බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලනේ හිටියේ. රහතන් වහන්සේ කෙනෙක්ද හිටියේ නැහැ. නමුත් ආනන්ද හාමුදුරුවන්ගේ සමහර සිද්ධීන් ගැන කියනකොට විමුක්ති කියන කාරණේ කියලා තියෙනවා. විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන පද ආනන්ද හාමුදුරුවන්ටත් භාවිත කරලා තියෙනවා. ඒක අපි දන් දෙනකොට දන් දෙන මට්ටමින් විමුක්තිය සහ විමුක්ති ඥානට පත් වෙනවා. අපි සිල්වන්ත වෙනවා නම් ඒ පමණට විමුක්තියට පත් වෙනවා. අපි සමත භාවන වඩනවා නම් ඒ පමණට නීවරණ වලින් විමුක්තියට පත් වෙනවා. අපි සෝවාන් වෙනවා නම් ඒ මට්ටමටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස දුරු කරලා විමුක්ති ඥානසකට පත් වෙනවා. අපි අනාගාමී වෙනවා නම් පටික කාමරාග දුරු කරලා ඒ මට්ටමට විමුක්තියට පත් වෙනවා. ඒකේ උපරිමය තමයි රහත් භාවයට පත් වීම, ආසවක්ඛේ ඥාන ලැබීම, සෝපදිසේස නිර්වාණ ධාතුව. එතන යම්ස මට්ටමකට විමුක්තියට පත් වෙනවා උපරිම ලෙස. හැබැයි ඒ තරයක් තියෙනවා අනුපදිසේස නිර්වාණ ධාතුව කියන පානකට තමයි සම්පූර්ණයෙන්ම මේක නිමාට පත් වෙනවා. රහත් වෙනකොටම ජරා මරණ වලින් නිදහස් වුණා. හැබැයි ඒ මේ උපතින් ලබාගත් විස්කන්ධ පංචකය සහිත වූ මේ ටික තවත් දරාගෙන යන්න සිද්ධ වෙනවා. පිරුණ පානකොට තමයි අනුපදිසේස පරිවාණයෙන් තමයි උන්වහන්සේ යථායම් පදීපෝ කියන විදිහට හරියට පහනක් නිවේ ගියා වගේ සම්පූර්ණ මේ විමුක්තියට පත් වෙනවා. මොනවද අපි එතනින් නිවාඩපත් කරන අපිට සාකච්ඡා කරන්න තියෙන කාලය අවසන් වෙනවා. බොහොමත් පිං හැම දිනාටම සාන්දීම පිළිබඳව දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ.